සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදම් ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අසාරේ සාරමතිනෝ සාරේ චාසාර දස්සිනෝ තේ සාරන්නාදි ගච්ඡන්ති මිච්ඡා සංකප්ප ගෝචරා සාරංච සාරතෝ ඤන්ත්වා සාරංච අසායතෝ තේ සාරං අධිගච්ඡන්ති සම්මා සංකම්ප ගෝචරාති ගෞරවනීය ලොකුහඳුරන වහන්සේ ප්‍රධාන මහා සංඝරත්න අවසරයි සදහවත් වාසනාවන්ත පින්තුනි අද වෙසක් පුන් පොහෝ දිනෙහි හිමිදිරි පාන්දර උසස් සීලක පිහිටීමේ ඇත්තන් උදෑසන සිදු කෙරෙන ධර්ම දේශනාවට හුඟන්වීමටයි බලාපොරොත්තු වන්නේ. පින්තුනි අද වෙසක් පුණ්‍යෝත්සවය අපි සමරන්නේ. වෙසක් දිනය කියලා කියන්නේ මේ මුළු ලෝකෙම ඉන්න බුද්ධිමත් සත්පුරුෂයන්ට තියෙන වැදගත්ම දිනේ හැටියටයි සලකන්නේ. ඒක බෞද්ධයන් විතරක් නෙවෙයි. මේ මිහිමත යම්තාක් බුද්ධිමත් අය පහළ වෙලිනවා නම් මේ මිහිමත යම්තාක් ගුණයට දහමට කැමති ලෝකයේ අය ඉන්නවා නම් ඒ හැම දිනාටම සැනසිලිදායක ජීවිතයක් ගත කරන්න මඟ පෙන්වපු ශාස්ත්‍රවරේ පහළ වෙච්ච දවස ඒ ශාස්ත්‍රවරයාගේ දහම පහළ වෙච්ච දවස ඒ ශාස්ත්‍රවරයා මුළු සසර ජීවිතයම සමුගත් දවස තමයි අද වෙසක් පොන් පොහොය දිනය. පින්තුනි මෙවැනි අවස්ථාවක ධර්ම ශ්‍රවණය කරන ඔබ ඉතාම වාසනාවන්ත අය. පින්තුනි අපි මේ ධර්ම ශ්‍රවණය කරන තමයි මේ ලෝකෙ ඉපදුනේ. අපි මේ ධර්ම ශ්‍රවණය කිරීම සඳහා තමයි වාසනාවන්ත මෞදේමෝපියන්ගේ දරුවෝ වෙලා ඉපදුනේ. ඒ ධර්ම ශ්‍රවණය කරන්නම තමයි දහම අහන වටා පිටාවක අපි ඉපදුනේ. පින්තුනි යම් කිසි කෙනෙකුට හිතෙන්න පුළුවන් අද උදෑසන සෝදානන් ඇවිල්ලා මෙතන ඇවිල්ලා බණක් අහනවා කියලා. ඒක තමයි සාමාන්‍ය කෙනෙකුට පේන දේ. නමුත් පින්තුනි මේ පිටුපස්සේ මහා පුණ්‍ය නිධානයක් ඒ පිනෙන් කරපු මහා බලපෑමක් ඔබ පිටුපස්සේ තියෙනවා. ඒ පින විසින් තමයි ඔබ මෙතෙන්ට රැගෙන ආවේ. ඒ පින විසින්ම තමයි ඔබට වාසනාවන්ත මනුස්සාන්ත භාවයක් ලබා දුන්නේ. ඒ පින විසින්ම තමයි ඔබගේ ඇස් දෙක හොඳට පේන මට්ටමට සරසලා තියෙන්නේ. ඒ පින විසින් තමයි ඔබගේ කන් දෙක හොඳට ඇහෙන්නේ. පින්තුනි මේ වගේ හේතු සම්පත් රාශියක් අපේ ජීවිත අපට ලැබිලා තියෙනවා. ඒ ලැබිච්ච ජීවිතවල පින්තුනි අපට ලැබිච්ච වටිනාම දේ තමයි සද්ධර්මය. ඒ සද්ධර්මයේ ලැබිච්ච අවස්ථාවකදී බුදුහාමුදුර දේශනා කරනවා. ඒ සද්ධර්මයේ ශ්‍රවණය කරන්න හොඳ කන් දෙකක්, හොඳට ඇහෙන කන් දෙකක් සහ ඒ දහම අහලා තේරුම් ගන්න පුළුවන් බුද්ධියක් යම් කිසි කෙනෙක් ඇතුව මෙලොව ඉපදුනොතින් ඒ ඉපදිච්ච පුද්ගලයා උපතින්ම දෑත දෙපය අහිමි වෙච්ච කෙනෙක් වුණත් උපතින්ම දෑත දෙපය අහිමි වෙලා එක තැන අවුරුදු 100ක් තමන්ගේ මල මුත්‍ර වගුරුවගෙන එක තැන අවුරුදු 100ක් හිටියත් ඒ පුද්ගලයාගේ ජීවිතය ඊටාම භාග්‍ය සම්පන්න ජීවිතයක් කියලා. ඒ නිසා පින්නතුනි අපට ජීවිතේ නොඑක් විදිය කරදර සංකටලු වෙනවා. ඇතැම් විට රැකිරක්ෂාවල ප්‍රශ්න එනවා. ලෙඩ දුක් එනවා. ඒ වගේම සමහරගෙ නිඳා පහස එනවා. ඒ වගේම තමන්ගේ ධනේ අඩුපාඩුකම් වෙනවා. විභාගවලින් අසමත් වෙනවා. පින්තුනි ඒ සියලුම දේට වඩා මහානතුරක් තමයි උපතිනම දෑත දෙපා එහෙම වෙනවා කියලා කියන්නේ. නමුත් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා එහෙම දෑත දෙපා අද්දක දෙපා මේ හතරම අහිමි වෙලා කෙනෙක් මේ මනුස්ස ලෝකෙ ඉපදුනත් හැබැයි අර බුද්ධිය තියෙන්න ඕන. එයාගේ කන් දෙක හොඳට ඇහෙන්න ඕන. ඇතැම් විට ඇස් දෙක නොපෙනෙන්න පුළුවන්. කන් දෙක ඇහෙනවා නම් හොඳට බුද්ධියක් තියෙනවා නම් ඒ කෙනාගේ ජීවිතයත් ඉතාම භාග්‍ය සම්පන්න පුණ්‍යකාමී අවස්ථාවක් කියලා. එහෙනම් පින්තුනි අපට මේ ධර්මයේ ලැබෙන අවස්ථාවේදී අනිත් කිසිඳු ගැටලුවක් අපට අනිත් කිසිඳු ජීවිත අභියෝගයක් අපට ලොකු වෙන්නේ නැහැ. ඒ සියල්ලම වඩා වටිනාම දේ අපි මේ ජීවිතේ ලබලා තියෙනවා. හැබැයි පින්තුනි මනුස්සයන් වශයෙන් ඉපදුනාට විතරක් ඒ භාග්‍ය ලැබෙන්නේ නැහැ. දහම තියෙන වටපිටාවක විතරක් ජීවත් වුණාට විතරක් ඒ භාග්‍ය ලැබෙන්නේ නැහැ. ඒ වගේම ධර්මයේ නාමයෙන් මොකක් හෝ දෙයක් අහුවට විතරක් ඒ ප්‍රතිලාභය ලැබුණා වෙන්නේ නැහැ. හැබැයි ලෙසම බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය මොකද්ද කියලා හරියටම වෙනත් දහම් වලින් වෙනකොට හඳුනා ගන්නට අපට හැකියාව ලැබෙන්නට ඕන. එහෙම ලැබුණොත් තමයි අපි මේ ජීවිතෙන් වටිනාම ප්‍රතිඵලය ගන්න වෙවට පත් වෙන්නේ. පින්තුනි වෙසක් පොහොය දිනය බුදුහාමුදුර සිහි කරන අවස්ථාවේදී අපි උන්වහන්සේගේ ගුණයක් සිහි කළ යුතු අවස්ථාවක්. පින්තුනි අපිට මේ ලෝකයේ අපේ ජීවිතයේ කවුද වටිනාම විදියට අපට වැඩිපුරම උදව් කරපු අය? අපේ ජීවිතේ උගාක්ම උදව් කරලා තියෙන කවුද? අපේ අම්මයි තාත්තයි දෙන්නනේ. ඒ අම්මයි තාත්තයි දෙන්න අපට උදව් කරන්න පටන් ගත්තේ කොයි මොහොතේ ඉඳන්ද? ඔව් මව කුසේ පිළිසිඳ ගත්ත මොහොතේ පටන් තමයි අපට අපේ අම්මා තාත්තා දෙන ආදරය කළේ, අපිට අපේ ආරක්ෂාවට කටයුතු කළේ, අපේ දියුණුවට කටයුතු කළේ. ඒ දෙන තමයි අපට මේ ලෝකය පෙන්වලා දුන්නේ. අපේ සමස්ත ජීවිතෙම ලබා දුන්නේ අපේ අම්මා තාත්තා දෙන. ඒ නිසා අපි ඒ දෙනට කෘතඥ වෙන්නට ඕන. නමුත් වෙනතුනි ලෝකේ යම් කිසි කෙනෙක් ඉන්නවා. මේ ලෝකේ යම් කිසි කෙනෙක් පහළ වෙන්නත් කලින් මේ ලෝකේ කෙනෙක් ඉපදෙන්නත් කලින් ඉඳලම යම් කිසි කෙනෙකුට පිහිට වෙච්ච කෙනෙක් ඉන්නවා නම් ඒ තමයි බුදුරජාණන් වහන්සේ. අනාගතයේ පහළ වෙන අපි අනාගතයේ මේ මිනිස් ලෝකේ ඉපදෙන අප වෙනුවෙන් උන්වහන්සේ බුද්ධකාරක ධර්මයන් පුරලා ගුණධම් සම්පූර්ණ කළා සම්බුද්ධත්වයට පත් වුණා. පින්නතුනි මේක මහා ආශ්චර්යවත් දෙයක්. බුදුහාමුදුරෝ එදා දීපංකර බුදුහාමුදුරන්ගේ සමීපයේදී උන්වහන්සේට රහත් වෙන්නට තිබුණා. එදා දීපංකර පාදමූලයේ දක්වා බුදුහාමුදුරෝ යම්කිසි දුකක් පීඩාවක් වින්දනම් ඒක වින්දේ උන්වහන්සේගේ දෝෂයකට. උන්වහන්සේගේ කර්ම දෝෂයකට තමයි ඒ සියලුම දුක් වින්දේ. හැබැයි එතෙන්දී උන්වහන්සේට රහත් වෙන්න තිබුණා. රහත් වෙලා සියලුම සසර ගමන් නිවන් පත් කරන්න තිබුණා. එහෙම තෙමෙච්ච බුදුහාමුදුරුවෝ තමයි බෝසත්යන් තමයි එතෙන් පටන් නැවත සසර කැවිලා සාරාසංගේ කල්පලක්ෂයක් පෙරම් පුරලා අප්‍රමාණ පරිත්‍යාගයන් කරලා ඇස් ඉස් මස්ලිය දන් දීලා සුවිශේෂී කැපවීමක් කළේ. එදා දීපංකර පාදමූලයේ පටන් මේ සම්මා සම්බුද්ධත්වයට පත්වීම දක්වා යම් තාක් උන්වහන්සේ දුක් විඳනම් ඒ දුක් විඳේ කවුරු වෙනුවෙන්ද? ඒ දුක් විඳ අපි වෙනුවෙන්. ඒක උන්වහන්සේගේ වරදකට වෙච්ච දෙයක් නෙවෙයි. ඒක හොඳට මතක තියාගන්න පින්තුනි. ජාතක කතාවලදී උන්වහන්සේ පත් වෙච්ච දුෂ්කරතායන් ගැන මෙයත් සඳහන්වනවා. මහා කපි ජාතකයේදී අර අසත්පුරුෂ මිනිසයාගේ ගල් පහරට ලක් වුණා. ඒ වගේම තවත් බොහෝ අවස්ථාවලදී විවිධ විදිහේ දුක් පීඩාවලට පත් වුණා. ඒ සියලුම දුක් පීඩා වින්ද පින්නතුනි අනාගතයේ පහළ වෙන අපට මේ වටිනා දර්ශනයක් අවබෝධ කරගෙන ඒ දර්ශනය ලෝකෙට දේශනා කරන්න උන්වහන්සේ කැපවීම කළේ. එනිසා එමදු වූ ශාස්ත්‍රවරයෙකුට අප කරන ගෞරවය මොකක්ද? බුදුහාමුදුරන්ට අප කරන සැබෑ ගෞරවය මොකක්ද? ඔව් බුදුහාමුදුරන් මොකක්ද දේශනා කළේ කියලා මුලින්ම අපි අහලා දැනගන්නට ඕන. ඒ අහපු දහම අනුව අපේ ජීවිතයේ උපරිමයට ඒ දහමත් එක්ක එකතු කරගන්න අපි උත්සාහ ගන්නට ඕන. බුදුහාමුදුර ධම්මදායාද සූත්‍රයේ දේශනා කරනවා ධම්මදායාදා භික්ඛවේ භවත මා ආංශ දායාදා. මහණෙනි ධර්ම දායද කොට ඉන්න ආංශය දායද කොට ඉන්නපා කියලා. ධර්මය කියන්නේ උන්වහන්සේ දේශනා කරපු ධර්මයට හිමිකරුවෙක් බවට පත් වෙන්න. ඒ ධර්මේ නාමයෙන් අපි යමක් කිරීමේදී අපට ලැබෙන ප්‍රතිලාභය වාසිය සාමාන්‍ය ලෞකික අපේක්ෂාව ඇති කරගන්න එපා. ධර්මය අවබෝධ කරගෙන ඒ ධර්මය තුලින්ම ලබන ආස්වාදයේ ප්‍රතිඵලය ලැබීම සඳහා කටයුතු කරන්න කියලායි බුදුහාමුදුරුවෝ අපට දේශනා කළේ. ඒ නිසා පින්වත්නි ඔබ හුඟක් වාසනාවන්තයි. ඔබ හුඟක් සසර හුඟක් පින් කරපු අය. හොඳ වාසනාවන්ත මෞද්‍යමෝපියන්, දරුවන්, වටා පිටා මේ සියල්ලක්ම ලැබුණේ මහා පින කානිසංසයෙන්. ඒ පින ගැන නිතරම හිතන්න. අපේ ජීවිතේ නොයෙක් විදිහ අඩුපාඩුකම් අපට වෙනවා, කර්ම දෝෂ නිසා වෙනවා, නොයෙක් විදිහ බලපෑම් නිසා වෙනවා. ඒ මොනවාවත් අපි ලැබපු ධර්මය ගැන නිතර හිතන්න, බුදුහන්දුර ගැන නිතර හිතන්න, ආර්ය සංඝරත්නය ගැන නිතර හිතන්න, තමන්ගේ සතුට ඇති කරගන්න. පින තුනේ අද අප මාත්‍රකාවසෙන් තෝරාගත්තේ මේ හැන්ඩ් අවුට් එක හරියට දන්නේ නැහැ මම දැක්කේ නැහැ ඒක මේ ඒක මාත්‍රකාව කොහොමද තියෙන්නේ? ඔව් සාරය සොයා පියවර තබමු. සාරය කියන්නේ මොකද? ඒක ඉංග්‍රීසියෙන් කියන කොහොමද සාරයට? එසෙන්ස් වගේ නේද? සක්සස් කියලා කියනත් පුළුවන්. එසෙන්ස් එක වඩාත්ම අරටුව හරය වටිනාම දේ වැදගත්ම දේ කියන එක. පින්නතුනි බුදුහාඳුරු දේශනා කරනවා යම් කෙනෙක් අසාරදේ සාර හැටියට දකිනවනම් සාරදේ අසාර හැටියට දකිනවනම් ඒ කෙනාගේ මිත්‍යා සංකල්පේ නිසා වැරදි සංකල්පේ නිසා ඒ කෙනා නියම හරයකටපත් වෙන්නේ නැහැ කියලා. ඔය ඒ වගේම යම් කෙනෙක් සරුදේ සරු හැටියට දකිනවනම් නිසරුදේ නිසරු හැටියට දකිනවනම් ඒ තැනැත්තා සාරයකටපත් වෙනවා. ඒ තැනැත්තාගේ සම්මාදිටිය නිසා, නිවැරදි දැක්ම නිසා. පින්නතුනි අප අපේ ජීවිතවල සාරයේ හැටියට අපි හඳුනාගෙන තියෙන මොනවද? අපේ ජීවිත තුල වටිනාම දේ හැටියට අපි දැනට මොනවද හිතාගෙන ඉන්නේ? දහම තුල යම්සි ප්‍රතිඵලයක් ලැබීම. ඇත්ත මේක තමයි අපේ නියම හැටියට වෙන්නට ඕන. ඇත්තටම අපි බොහෝ දෙනෙක් දැන් සාරය කියලා මොනවද හිතාගෙන ඉන්නේ? අපේ ලබන උපාධිය, රැකියාව, දරුවෝ හොඳට සාර්ථක වෙන එක, තමන්ට ලොකු ගියක් හදාගන්න එක, සතුටෙන් නිරෝගී වෙන ලැබෙන එක ගැන, හොඳ වාහනයක් ගන්න ලැබීම, හොඳ කීර්තියක් ඇතුව ඉන්න ලැබීම, රූපේ ලස්සන තියා ගැනීම නේද? ආර්ථිකයේ හොඳට ශක්තිමත් කිරීම, බැංකු පොතේ හොඳ සල්ලි ඉතුරු කර ගැනීම, මේව තමයි අද අපේ ජීවිතයේ සාරය හැටියට සලකන්නේ. පින්නතුනි බලන්න ඒ අද අපි සාරය කියලා සලකන දේවල් වල ස්වභාවය මොකද්ද? ඔය දැන් අපි ගමු අපේ දරුවෝ ගැන. දරුවෝ තමයි මේ පින්නතුනි තියෙන ලොකුම සම්පත. දරුවොන්ට මේ ඇත්තන් උගන්වනවා කාලෙකදී. එහේ දරුවන් ලස්සනට ඉන්නවා. එහෙම ඉඳලා කාලෙකදී දරුවන්ට මොකද්ද වෙන්නේ? ඔව් දරුවෝ තමන්ගෙන් ඈත් වෙලා ගිහිලා වෙන් වෙලා ඉන්නවා. ඊට පස්සේ මව්පිය දිනයකදී මල් ටිකක් අරගෙන ආවිල අපිව බලල යනවා. මිය ගියාට පස්සේ මල් වැඩමක් හිම තියලා අපට මේ පින් අනුමෝදන් කරනවා. ඒ වගේම බලන්න අපි හුඟක්ම කැමති වෙලා තියෙන වාහනේ අපි හුඟක් හොඳට පාවිච්චි කරනවා. නමුත් කලකදී ඒ අපි ඉතාම කැමති වෙච්ච වාහනේ අපට කලකදී එපා වෙනවා. වාහනේ ගත්ත මුල්ම දවසේ හරිය මාංශය එක බලන දවසට කීපව තාක් යනවා. ඇතැම් විට රැට නිින්දෙන් අවදුනත් වාහනේ ළඟට ගිහලා බලනෝනේ. පින්නතුනි එහෙම හිටියා අපි කලක් යනකොට අලුත් වර්ගයේ වාහන එනකොට අරක ටිකෙන් ටිකේ පා වෙනවා. ඒක ඉක්මනටම කාට හරි දෙන්න බලනවා. අපේ ශරීරය බලන්න පින්නතුනි ශරීරයේ හුඟක් ලස්සනට තියෙන කාලේ අපි හුඟක් ශරීරයට ආසයි. අපේ රූපෙට හුඟක් ආසයි. කණ්ණාඩි ළඟට හුඟක් වාර ගණක් යනවා. ඇතැමිට කණ්ණාඩියක් තමන්ගේ ළඟම බෑග් එකෙම තියාගෙන ඉන්නෝනේ. වාහනේ යන ගමනුත් බලන මොන කෙනා ඉන්නවද කියලා බලනවා. පින්නතුනි එහෙම හිටිය අපට ටිකෙන් ටික මොකද්ද වෙන්නේ? ඒ රූපේ වෙනස් වෙනකොට අර රූපයට තියෙන ආසාව උනා ටිකෙන් ටික අඩු වෙනවා. අපි කැමැතිමය බලන ජීවිතේ අපිට මුණගැහිච්ච කැමැතිමය අපේ ස්වාමි භාර්යාව වෙන්න පුළුවන්, දරුවෝ වෙන්න පුළුවන්, අපේ හිතවත්ම යහළුවෙක් වෙන්න පුළුවන්. ඒ අය මුණගැහිච්ච මූලම කාලයේදී අපිට යගේ ලොකු ආදරයක්, සෙනෙහසක්, ආසාවක් ඇති වෙනවා. ඔව් නමුත් ටික කලක් යනකොට ටිකින් ටික කොච්චර හොඳ කෙනෙක් වුණත් ඒ හොඳ බව දිගටම තිබුණත් අපිට ඇලීම ටිකෙන් ටික අඩු වෙනවා. ඇතැම් විට ඒ විතරක් නෙවෙයි. සමහර නැත්තම් හොඳ හැටියට හිටියට කාලෙක තියාගේ අඩුපාඩුම් තියෙන කියලා අපිට පේනවා. අඩුපාඩුම් පේනවායි පේනවට පස්සේ අර තිමිට බැඳීම ටිකෙන් ටික අඩු වෙනවා. පින්නතුනි හැම දෙයකම ස්වභාවය මේක. අදාපල් සාරය කියලා යමක් හිතනවා නම් ඒ සාරය කියන හිතන දේ ස්වභාවය තමයි හැමදාම අපට එක විදිහට පවත්වා ගන්න බෑ. ඒ වගේම ඒ දෙයින් අපට ලැබෙන සතුට එන්න එන්න වැඩි වෙනවද අඩු වෙනවද? එන්න එන්න අඩු වෙනවා පින්නතුනි. ඒ සතුට අපි කොච්චර ලෝකේ හොඳම වටිනාම දේ gedera ගෙනලා තියාගත්තත් මුල් දවස් ඉඳන් ටිකෙන් ටික ගන්නකොට එන්න එන්නම සතුට අඩු වෙනවා. අපි ඊටාම කැමති ගීතයක් අහන්න බලන්න. ඒ සින්දුව අපි යලි යලි තහනකොට ඒ ගැන තියෙන ආසාව අපිට ටිකෙන් ටික අඩු වෙනවා. අපි කැමතිම පින්තූරයක් බලන්න. ඒ පින්තූරේ බලන්න බලන්න දැන් මෙතන කලකදී ඒ පින්තූරේ තියෙන ආසාව අඩු වෙනවා. පින්තුනි ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන මේ ඉන්ද්‍රියන් හයේම ස්වභාවය මේක. බුදුහාමුදුර දේශනා කරනවා ලෝකෙ මිනිස්සු සාරය කියලා හොයාගෙන යන්නේ. ලෝකෙ මිනිස්සු රැකවරණය කියලා හොයාගෙන යන්නේ. මෙන්න මේ වගේ ස්වභාවයුක්ත දෙයක්. ලෝකෙ මිනිස්සු ලෙඩ වෙනකොට ලෙඩවීමෙන් නිදහස් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නේ, ලං කරගන්නේ ලෙඩ වෙනම දේවල් ටිකක් කියලා. ලෝකෙ මිනිස්සු මහලු වීමෙන් නිදහස් වෙන්න කියලා කරන්නේ මහලු වෙන දිරාපත් වෙන දේවල් ටිකක්ම ළඟා කර ගැනීම කියලා. ලෝකෙ මිනිස්සු මරණයෙන් නිදහස් වෙන්න කියලා කරන්නේ මරණයටපත් වෙන විනාශ වෙන දේවල් ටිකක්ම රැස් කර ගැනීම කියලා. බුදුහාමුදුරුවෝ මේකට ලස්සන උපමාවක් කියනවා. හරියට ගින්දරක් තියෙනවා, ගිනි ගොඩක් තියෙනවා. මේ ගිනි ගොඩ නිවෙන්න කියලා යම් කිසි තැනැත්තෙක් මේ ගින්දරට වේලෙච්ච කඩදාසි, කොළ, දර ආදිය දානවා. ලොකු ගින්දරක් තියෙනවා. ඒ ගින්දර නිවෙන්න කියලා ගින්දරට මොනවද දාන්නේ? කොළ ජාති, වේලෙච්ච කොළ, කඩදාසි, දර මේව දානවා. ගින නිවෙන්න කියලා. ගින නිවෙනවද? ගින්න නිවෙන්නේ නැහැ. ගින තවත් වැඩි වෙනවා. පින්නතුනි අපත් බුදුහාමුදුරු දේශනා කරනවා අපත් ජීවිතයේහි නිරුක් නිරෝගී බව අපේක්ෂාවෙන් සතුට අපේක්ෂාවෙන් කරන බොහෝ දේවල් වල ස්වභාවයත් ඒ සතුට තියෙන සතුටක් නැතිවීම සඳහා කරන දේවල් ටිකක් තමයි අපි ජීවිතේ කරන්නේ. ඒ නිසා බුදුහාමුදුරු මේවා ප්‍රතික්ෂේප කරන්න කියලා නැහැ. අපි දරුවෝ පෝෂණය කරන්න ඕන. අපි මෞද්‍යමාපියන්ට අපි උපස්ථාන කරන්න ඕන, සැලකුණ සලකන්නට ඕන. ආගම දහම වෙනුවෙන් අපි යුතුයකම් කරන්න ඕන. ඒ විතරක් නෙවෙයි අපේ ශරීරයත් අපි ලස්සනට තියාගන්න ඕන. ශරීරයේ ලස්සනට ආභරණ පැළඳලා හොඳට අපි ශාරීරිකවත් ඉන්නට ඕන. නමුත් ඒ සියල්ලකම පරිහරණය කරන ගමන් පින්නතුනේ ඊට නොදෙන විදිහේ සාරයක්, ඊට නොදෙවෙන විදිහේ සාරයක් අපේ ජීවිතයට එකතු කරගන්නට ඕන. නියම සාරයක් නම් පින්නතුනේ අපේ රැස් කරගන්න නියම හරයන් නම් ජීවිතයේහි ඒ සාරවත් දෙයේ තියෙන ඕන ලක්ෂණය මොකද්ද? ඒ සාරවත් දෙයේ ටිකෙන් ටික එහි සතුට වැඩි වෙන්නට ඕන. ඒ සාරවත් දෙයේ සතුට මෙලොව ජීවිතයේ තියෙනට ඕන, පරලොව ජීවිතයේදීත් ලැබෙන්නට ඕන. ඒ වගේ මේ සාර දෙයෙන් ලබන සතුට වෙනත් කෙනෙකුට පැහැර ගන්න පුළුවන් දෙයක් වෙන්නට බෑ. දැන් අපි ධනෙ, අපේ තියෙන ධනෙ වස්තු ඕන වෙලාවක නැති වෙන්න පුළුවන්. හොරාතුර ගන්න පුළුවන්, රාජසන්තක වෙන්න පුළුවන්, බැංකුවට සින්න වෙන්න පුළුවන්. නමුත් වෙනතුනි නියම සාරයක් නම් එහෙම වෙනත් කෙනෙකුට පැහැර ගන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම ඒ සාරය නිසා පින්නතුනි අපට ජීවිතේන ඉහෙළම අභියෝගවලදී මානසික දුක් පීඩ ඇති නොවන විදිහේ ශක්තිය ඒ ලැබෙන සාරය තුලින් අපට ලැබෙනට ඕන. අපට ජීවිතේ අභියසේන ප්‍රධානම අභියෝග මොනවද? රෝග පීඩයක ප්‍රධානම කරුණු දෙකක් මේ ජීවිතයේ බුදුහාමුදුරු දේශනා කළා. එන් එකක් තමයි මහලු වීම කියන එක. ඇතැමිට කෙනෙක් ලෙඩ නොවී වුණත් ඉන්න පුළුවන්. නමුත් මහලු නොවී ඉන්න බෑ. මහලු වීම අනිවාර්ය ධර්මතාවයක්. ඒ වගේම ජීවිතේ අනිවාර්ය තවත් අභියෝගයක් තියෙනවා. මරණය කියන එක. ඒ වගේම තවත් අභියෝගයක් තියෙනවා අපි පිළිගත්තත් නැතත්, දැනගෙන හිටියත් නොදැන හිටියත්. ඒ තමයි නැවත ඉපදීම කියන එක. බුදුහාමුදුර ධර්ම දේශනා කළේ ඇත්තෙම මහලු වෙන නිසා විතරක්වත්, මරණයට පත් වෙන නිසා විතරක්වත් නෙවෙයි. බුදුදහමේ සැබෑ ජීවිත අනතුරු හැටියට සැලකුවේ දැක්කේ බුදුහාමුදුර මොකද්ද? නැවත ඉපදීම කියන එක. අපේ මරණයෙන් පස්සේ ජීවිතය සම්පූර්ණව අවසන් නම් අපට ඕනම ආකාරයකින් ජීවත් වෙන්න පුළුවන්. නමුත් වෙනතුනේ මරණයෙන් පස්සේ මේ ජීවිතේ නිමාවටපත් වෙන්නේ නැහැ. අපේ ජීවිත අභියස තියෙන ලොකුම අභියෝගය තමයි නැවත ඉපදීමට තියෙන අවස්ථාව සහ ඒ ඉපදෙන අවස්ථාවේදී දුගතිගාමී වෙන්නට තියෙන අවස්ථාව තමයි ප්‍රධානතම අභියෝගය හැටියට බුදුදහමෙන් හඳුනාගත්තේ. බුදුහාමුදුර අපට දේශනා කළේ මෙන්න මේ අභියෝගවල ජය ගන්නට, මෙන්න මේ ජීවිතයේ අභියස තියෙන මේ විශාල අභියෝගවලදී ඒකට දුක් ඒ දුක් පීඩාවට පත් නොවන විදිහේ මනසක් ඇති කරගන්නට පුළුවන්කම තියෙනට ඕන. ජීවිතේ නියම සාරයක් බලාපොරොත්තු වෙන කෙනෙක් නම්, නියම සාරයක් ඇති කරගත්ත කෙනෙක් නම්. ඒ වගේම පින්තුනේ තවත් ඉතාම වැදගත් දෙයක් තියෙනවා. අපි ජීවිතේ යම්කිසි සාරයක් ලබනවා නම් ඒ සාරවත් බව, ඒ හරවත් දෙයේ සතුට අපේ ශරීරය වයසට යන වේගයට වඩා වේගයෙන් ජීවිතේ සතුට වැඩි වෙන්නට ඕන. දැන් අපේ ජීවිතේ අපේ ශරීරයේ වයසට යනවා නම් 80ක වේගින් අපි ලබන හැම දෙයකම සතුට ලැබෙන 120ක් විතර. 80ක වේගයෙන් ශරීරය දිරපත් වෙනවා. ශරීරයෙන් වෙන පීඩාට ගෙනවා, ලෙඩ දුක් පීඩාට ගෙනවා. ඒ එද්දි තමයි අපි 120ක විතර සතුට ලබන දේවල් ටිකක් කරන්නේ. එතකොට අපට සතුටට වැඩි දුකද? දුක් පීඩා වැඩි ජීවිතේ. එනිසා පින්නතුනේ ජීවිතයේ 80කින් ලෙඩවීම මහලුවීම තියෙනවා නම් 100කින් සතුට ලබන විදිහේ දර්ශනයක්, දැක්මක්, දහමක් අපේ ජීවිතයට ලැබෙන්නට ඕන. අන්න එහෙම ලැබුණොත් තමයි පින්නතුනේ අපි ජීවිතේ ජයගත්තා වෙන්නේ. බුදුහාමුදුරුවෝ දේශනා කළ ධර්මයේ පින්නතුනේ උන්වහන්සේ බොහෝ කාලයක් පාරමිතා පුරලා දැඩි වීරියකින් අවබෝධ කරගත්තු ලෝක යථාර්ථය. බුදුහාමුදුරන්ගේ දහමට අපි පින්නතුනේ බුදුදහම කියලා කිව්වට ඒ දහම බුදුහාමුදුරන්ට අයිති නැහැ. ඒ දහම ලෝක යථාර්ථය. බුදුහාමුදුරුවෝ පැහැදිලිවම දේශනා කළා බුදුවරයෙක් ලෝකේ පහළ වුණත් නැතත් මේ ලෝක යථාර්ථය හැමදාම ලෝකේ පවතිනවායි කියලා. බුදුහාමුදුරන්ට අපි ගරු කරන්නේ උන්වහන්සේගේම ඥාණයෙන් මේ අප ඉන්න මේ වකවානුවතුළු උන්වහන්සේ අවබෝධ කරගත්තු නිසා. එනිසා අපි උන්වහන්සේට සුවිශේෂ විදිහට ගරු කරන්නේ. පින්නතුනේ මෙන්න මේ ධම, මෙන්න මේ දර්ශනය මොකද්ද කියලා අපි එක එක මට්ටම් වලින් දැනගන්නට ඕන. ඒ ධමේ අවබෝධය ලැබෙන නම් පින්නතුනේ අපට කාරණා දෙකක් සම්පූර්ණ කරන්න අවශ්‍ය වෙනවා. එකක් තමයි මේ ධම හොඳින් අහන්නට ඕන. ඒ අහන ධම නුවණින් මෙනෙහි කරන්නට ඕන. මෙන්න මේ දෙක තුලින් තමයි සම්මාදිට්ඨිය ලැබෙන්නේ. සම්මාදිට්ඨිය නිවැරදි දැක්ම සම්මාදිට්ඨිය ලැබෙච්ච පමණටයි පින්නතුන අපේ ජීවිතය සාර්ථක වුණායි කියලා කියන්නේ. බුදුහාඳුරගේ ධමයෙන් මූලික වශයෙන් අපට කියා දෙනවා මෙලව ජීවිතයක් සාර්ථක කරගන්නේ කොහොමද කියලා. මෙලව ජීවිතය අමතක කළා පරලොව ජීවිතයේ සුගතිගාමී වෙන දිවි ලෝකේන ධමයක් නෙමෙයි බුදුදහමෙන් කියන්නේ. පළවෙනි පියවර තමයි මේ ජීවිතයේ උපරිම සාර්ථකත්වයට අපපත් කරගන්නට ඕන. මේ ජීවිතයේ සාර්ථක කරගන්න නම් අපි මොනවද කරන්න ඕන? මූලිකම පින දහම ගැන යම්කිසි කෙනෙක් විශ්වාස නොකළ ඊටත් කලින් මූලික වශයෙන් කෙනෙකුගේ ජීවිතය සාර්ථක වෙන මොනවද තියෙනට ඕන? එතෙන්ට යන්නත් කලින් මූලික පියවර තමයි පින්තුනි අධ්‍යාපනය කියන එක. අධ්‍යාපනය. ඒ කියන්නේ දැන් ගිහි පින්තුන් හැටියට ඔබට හොඳ රැකියාවක් තියෙනට ඕන. ඒක ඉලක්ක කරගත්තු අධ්‍යාපනයක් තියෙනට ඕන. එනිසා තමයි සිඟාලවද සූත්‍රයේ දේශනා කළේ සිප්පන් සික්ඛාපෙන්ති කියලා. දරුවන්ට යුතුයකම් කරද්දී මව්පියන් විසින් දරුවන්ට කරන යුතුයකම් අතරින් එක යුතුයකමක් තමයි මොකද්ද? සිලබස් සාර්ථක ලබා දීම, හොඳට උගන්වන්නට ඕන. එනිසා තමයි අපේ ලාංකික බෞද්ධ සාහිත්‍යය සඳහන් වන්නේ දෙගුරුන් විසින් දරුවන්ට දෙන නොමද දනනම් වියතුන් සභා මැද ඉන්ට ඉදිරිව සිල්ප දෙනුමයි කියලා. එනිසා දරුවන්ට දෙන ලොකුම දායාදය තමයි අධ්‍යාපනය. ඒ අධ්‍යාපනය ලබද්දී පින්නතුනේ අපි කල්පනා කරන්න ඕනේ ඒ අධ්‍යාපනයෙන් කොයිතරම් අපට සමාජයට ලෝකෙට යහපතක් කරන්න පුළුවන්ද කියලා. එනිසා ඒක ඉලක්ක කරගත්ත හොඳ අධ්‍යාපනයක් අපි ලබන්නට ඕන. විෂය දැනුම වගේම භාෂා ඥානයත් අපට අවශ්‍ය වෙනවා. ඊළඟට පින්නතුනේ ඒ අධ්‍යාපනය තුළින් අපේ ආර්ථිකය ශක්තිමත් කරගන්නට ඕන. ධනෙ උපයන්නට ඕන. සමහර අය හිතනවා බෞද්ධයන් වුණාම උගාක් ධනෙ උපයන්න බෑ කියලා. නමුත් වෙනතුනේ බුදු දහමේ ධනෙ ඉපයීමේදී ධනෙ අඩුවෙන් උපයන්න කියලා නැහැ. ඕනෑ තරම් ධනෙ උපයන්න. හැබැයි බුදු දහමේ යම් කිසි මිම්මක් තියලා තියෙනවා, යම් කිසි සීමාවක් තියෙනවා. ඒ මොකද සීමාව? බාහා බල පරිකිතේහි සේදාවක් කිත්තේහි ධම්මිකේහි ධම්මලද්දේහි කියලා. කොච්චර ධනෙ ඉපෙව්වත් කමන්නේ, හැබැයි ඒ උපයන ධනෙ දැහැමි ධනයක් වෙන්නට ඕන. ධාර්මික ධනයක් වෙන්නට ඕන. නිකන් ලබන ධනයට වඩා දැහැමිව ලබන ධනෙ වටිනවා. ඒ ධනයෙන් කරන පින්කම් වල බර වැඩි, ආනිසංස වැඩි. ඒ මහන්සියෙන් උපයන ධනයෙන් දරුවෝ හැදුවට පස්සේ ඒ දරුවන්ට අධ්‍යාපත වෙනවා. දරුවන්ගේ අධ්‍යාපනය සාර්ථක වෙනවා. එනිසා පින්තුනි හොඳ ආර්ථික ශක්තිය ගොඩනගා ගන්නට ඕන. ඒ වගේම මේ ආර්ථික ශක්තියට ගැළපෙන විදිහේ අධ්‍යාපනයක් තමනුත් ලබන්නට ඕන, තමන්ගේ දරුවන්ටත් ලබා දෙන්නට ඕන. මේ කාරණා දෙක අවශ්‍ය වෙනවා. ඒ වගේම පින්තුනි බුදුදහමේ දේශනා කරන සෞඛ්‍ය සම්පන්න වෙන්නටත් ඕන. බුදුදහම අනුශාසන රාශියක් තියෙනවා කොහොමද සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන්න කියලා. කායික සෞඛ්‍ය විතරක් නෙවෙයි මානසික සෞඛ්‍ය ගැනත් අපි සැලකිලිමත් වෙන්න ඕන. විශේෂයෙන්ම ආහාර පාන වලදී අපි සැලකිලිමත් වෙන්න ඕන. පින්නතුනි ආහාරය පාලනය කරන්නේ කොහොමද? නිවැරදි ආහාර පුරුදු කොහොමද? ලෙඩ දුක් වලට ප්‍රතිකාර මොනවද? ඒව වල ලෙඩ දුක් වළක්වගන්නේ කොහොමද? මනස නිරෝගීව තියාගන්නේ කොහොමද ආදී වශයෙන් මේට අදාළ අනුශාසන රාශිය බුදුදහම තුල අන්තර්ගත වෙනවා. සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට අවශ්‍ය කරන. එතකොට මෙනව ජීවිතයක් සාර්ථක වෙන අපි කරුණු කීයක් සඳහන් කළාද? එකක් අධ්‍යාපනය, අනිත් එක ආර්ථිකය, ධනවත් බව, ඒ වගේම සෞඛ්‍ය සම්පන්න ජීවිතය, ඒ වගේම පිනතුණි සදාචාරවත් බව, moral life එක. පිනතුණි සදාචාර සම්පන්න ජීවිතයක් අපි ගත කරන්නත් ඕන. මේකත් අවශ්‍ය වෙනවා. ඇතැමිට ධනෙ තිබුණත් අපිට උගත්කම් තිබුණත් අපට යම්කිසි දෝෂාරෝපණයක් ආවොත් අපි කරපු වරදකට අපිට ඒක චිත්ත පීඩාවක් බවට පත් වෙනවා. ඇතැමිට අපේ කර්ම දෝෂ වලට එන්නත් පුළුවන්. ඒකට අපිට කරන්න දෙයක් නැහැ. නමුත් වෙනතුනේ හැකියතාව දුරට අපි අතින් වන අඩුපාඩුකම් අපි අඩු කරගෙන සිල්වත් ජීවිතයක් ගත කරන්න ඕන. මෙන්න මේ කරුණු හතරෙන් සාර්ථක වෙච්ච ප්‍රමාණයට මෙලොව ජීවිතයක් කෙනෙකුගේ සාර්ථකයි. වෙනතුනේ මේ ඔබ අපේ ඉන්න සමාජය බොහෝ දෙනෙක් ඇතැමිට බුදුදහම නොදැන ගත්තත් බොහෝ දෙනෙක් මේ කරුණු හතරෙන් සාර්ථක වෙලා ඉන්නවා. පින්නතුනි බෞද්ධයන් හැටියට අපට හොඳටම ඉහළටම සාර්ථක කරගන්න පුළුවන් විදියට බුදුදහමෙන් මේ සඳහා මඟ පෙන්වීමක් කරනවා. මෙලොව ජීවිතේ සාර්ථක කරගන්න. හැබැයි පින්නතුනි මේ හතරෙන් විතරක් අපි සෑහීමකටපත් වෙන්නේ නැහැ. මොකද මේ හතරෙන් කොච්චර ඉහළ දිනුවටපත් උනත් කෙනෙක් ජීවිත අවසානයේ කාලය වන විට තමන් හුදකලා වෙන විට තමන්ගේ අතින් සිදුවෙච්ච යහපත් දේවල් ගැන මතකයක් නැතුනොත් පින්දහම් ගැන තමන්ට හිතන අවස්ථාවක් නැතුනොත් තියෙන තමන්ට ලොකු පාළුවක් කුදකලා බවක් ඇති වෙනවා ජීවිතේ. මෙන්න මෙතනින් නිදහස් වෙන්නට පින්නතුනි අපි පින්දහම් කරන්නත් ඕන. මරණයන් මැත්තේ ජීවිතය සාර්ථක වෙනා වගේම මේ ජීවිතයේ ජීවත් වෙලා ඉන්න කාලේ මානසික සතුට ඇති වෙන විදිහේ පින්දහම් ටිකක් අපි කරගන්නට ඕන. ඒ මොනවද? දාන, සීල, භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා හැකිතාක් දුරට ජීවිතේ සිද්ධ කරගන්නට ඕන. පරිත්‍යාගයක් කරන්න නිතරම අපි සෝදානක් සිටින් ඉන්නට ඕන කෙනෙකුට. ඒ වගේම නිතර සිල්වත් ජීවිතයක් ගත කරන්න ඕන. නිතර මනස දේනු වෙන වැඩ පිළිවෙලක තමන් ඉන්නට ඕන. විශේෂයෙන් පින්තුනි මෛත්‍රී භාවනාව දවසට විනාඩි 10ක් හරේ මෛත්‍රී භාවනාව හුරු කරගන්න. මේක පින්තුනි මනසට ලොකු රැකවරණයක් තමයි. අපට බොහෝ විට ජීවිතයේ පින්තුනි දුක් පීඩා එන්නේ හිතේ තියෙන සතුට නැති වෙන්නේ අපි අසුරු කරන අපේ ඥාතීන්ගේ හිතවතුන්ගේ අඩුපාඩුකම් දැක්කහම. ඇතැමිට අපේ දරුවන්ගේ අපේ ඥාතීන්ගේ අඩුපාඩුකම් වලදී අපි හුඟක් ඉවසනවා නේද? අපි සමාව දෙනවා. නමුත් වෙනත් කෙනෙක් ඒ වගේම වරදක් කළොත් මොකද වෙන්නේ? අපි හුඟක් කේන්ති ගන්නවා, හුඟක් කෝප වෙනවා, හුඟක් දෝෂ ආරෝපණය කරනවා. මේක පින්නතුනේ මෙහෙම අපි කරන්නේ කුමක් නිසාද? ඇයි ඒකට හේතුව? අපි ගැන අපට මෛත්‍රියක් නැති නිසා. අපට සැබෑ මෛත්‍රියක් තියෙනවා නම් අපි ජීවිතයේ සාර්ථකත්වයට පත්වෙලා ඉන්නට වඩා අපි ආදරය කරන්නේ කාටද? සලකන්නේ කාටද? උදව් කරන්නේ කාටද? ජීවිතේ අඩුපාඩුකම් තියෙන අයට, ජීවිතේ දුෂ්කරතාවට මුහුණ පාපු අයට, අපි කලිනුත් මේ උදාහරණය සඳහන් කළා. පින්තුනි අපි කියමු අම්ම කෙනෙකුට දරුවෝ කිහිප දෙනෙක් ඉන්නවා. අපි කියමු දරුවෝ 10 දෙනෙක් කියලා. ඒ දරුවෝ 10 දෙනාගෙන් දරුවෝ 9 දෙනෙක්ම හුවා සාර්ථකයි. හුවා කියලා රැකියා කරන්නේ. හුවා රූප සම්පත්තිය තියෙනවා. හැබැයි එක දරුවෙක් ඉන්නවා අපි කියමු උපතින් ආබාධිතයි කියලා. මන්දබුද්ධිකයි කියලා. මේ අම්ම වැඩිපුර මාදරේ කාටද? ඔව් වැඩිපුර මාම්මා ආදරේ අර දරුවට අර මන්දබුද්ධික කෙනාට. අර උගත් මහාචාර්යවරු වෛද්‍යවරු ඉංජිනේරු වෙන්න පුළුවන්. නමුත් ඒ කාටත් වඩා අම්ම වැඩිපුරම කාලයක් ආගෙන ඉන්නේ. අර ආබාධිත දරුවත් එක්ක ඉන්නේ. ඒ වගේම අපි බලමු මේ අම්මට ඉන්න නම දරුවෝ නම දෙනාම හුඟක් නිවැරදි ජීවිත ගත කරන්නේ. නමුත් එක්කෙනෙක් ලොකු වැරදි වැඩක් කළා කිරේට නියම වෙනවා. වැරදි කරුවේ බාටපත් වෙනවා. අම වැඩිපුර මාදරේ කාටද? අර වැරදි වැඩ කරපු දරුවා අත්හරිනවද? නෑ. ඒ දරුවත් එක තමයි අම්ම ඉන්නේ. ඒ දරුවට තමයි වැඩිපුර මාදරේ. ඒ දරුවා නිසා තමයි අම වැඩිපුර දුක් පීඩක්පත් වෙන්නේ. ඒ දරුවා ඒ දුකෙන් නිදහස් කරවන්න තමයි අම්ම උපරිම මහන්සිය ගන්නෙ. පේනතුනි මෙන්න මේ ආකල්පයෙන්ම අපි ලෝකේ අනිත්‍ය දෙස බලනවා. දැන් අපි අපේ පවුලට අපේ දරුවන්ට අපේ ඥාතීන්ට නැත්තම් හොඳ වැඩ කරන අයට විතරක් ලං වෙලා එයාට සුබපතන් අපි පෙළ ගැහිලා ඉන්නවා. එයාගේ උත්සවවලට සහභාගී වෙන්න අපි මුගා උනන්දුයෙන් කටයුතු කරනවා. කෙනෙක් ඇතැම් විට එවැනි කෙනෙක් මාසාර්ථක වුණොතින් ලොකු වරදකට අහු වුණොතින් සමාහයට සමහරයන් මගහරිනෝනේ. නමුත් වෙනතුනි සැබෑ මෛත්‍රියක් නම් අපි අවස්ථාවේදී වැඩිපුර උදව් කරන්නේ අර දුකට පත්වෙච්ච කෙනාට. මේක තමයි පින්නතුනි ජීවිතය අපි කරන්නට ඕන. එනිසා මෛත්‍රිය පදනම් කරගත්තු දැක්මක් අපේ ජීවිත තුළ තියෙන්නට ඕන. එහෙම තියෙනවා නම් පින්නතුනි ඒකාන්තකින් අපට චිත්ත පීඩා එන ගතිය අඩු වෙනවා. මානසික පීඩා එන ගතිය අඩු වෙනවා. අනිත්‍යයි දෝෂාරෝපණය කරන ගතිය අඩු වෙනවා. ඒ වගේම පින්නතුනි මේ පින්කම් කරන අයගේ තවත් ලක්ෂණයක් තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළා ඔබ කැමැතිම කෙනෙක් ඉන්නවනම් ඔබ ආදරය කරනම් කෙනෙක් ඉන්නවනම් ඒ කෙනාට ඔබ කොහොමද නියම විදිහට උදව් කරන්නේ? ඔව් ඔබට යම්කිසි ආදරය කරන කෙනෙක් ඉන්නවා ඔබ කැමැතිම කෙනෙක් ඉන්නවනම් ඒ කෙනාට උදව් කරන විදියෙන් ප්‍රධානම එකක් තමයි ශ්‍රද්ධාව නැති කෙනෙක් නම් ශ්‍රද්ධාව ඇති කරන විදියට එයාට මඟ පෙන්වීමක් කරන්න. දන් නොදෙන කෙනෙක් නම් දන් දෙන විදියෙහි මනසක් යට ඇති කරන්න. ඒක තමයි පින්නතුනි ඒක නඩකන ලොකුම උපකාරය. බලන්න පින්නතුනි ඔබත් එක ඉතාම සමීප වාසය කරපු ඔබගේ ඥාතියෙක් වෙන්න පුළුවන්, හිතවතෙක් වෙන්න පුළුවන්. ඒ කෙනා ජීවත් වෙන කාලේ ඔබත් එක සමීප වාසය කළා. ඒ තැනත් අපි කියමු ඔබ ජීවත් වෙන කාලේදී මේ කෙනා මිය ගියා කියලා. ඒ කෙනා මරණයටපත් වුණා. ඒ මරණයටපත් වෙච්ච කෙනාගේ මළගෙදරට ඔබ සහභාගී වෙනවා. ඒ සහභාගී වෙන අවස්ථාවේදී ඔබ මළමිනිය දකින්න ඔය කෙනාගේ දකින අවස්ථාවේදී ඔබට යම්කිසි විශ්වසනීයත්වයක් ඇති වුණොතින් මේ මිය ගිහපු කෙනා මේ මృత ශරීරයේ තියෙන මේ කෙනා දැන් ජීවත් වෙන්නේ හිටිය ආත්ම භාවයට වඩා ඉහළ තැනක නැවත මනුස්ස ලෝකෙම හෝ දිව්‍ය ලෝකෙක බ්‍රහ්ම ලෝකෙ වගේ තැනක ඉන්නවා. ඒ තැනැත්තා ඒ තත්ත්වයටපත් උනේ මං උපකාර කළා මං කරපු පින්කම් වල සහභාගී කරවාගෙන මහත් එක පන්සල ගිහිලා බණ අහලා භාවනා කළා තමයි මේ තැනට අද සුගති ඉන්නවා ඉන්නේ කියලා ඔබ දැනගත්තොත් ඔබට සිතට ඇති වෙන සිතුවිල්ල කොහොමද? ඔව් අනිත් අය යාගේ ශරීරේ බඳාගෙන අඬන්න පුළුවන්. මලගෙදරේ ලොකු ගුණ කතන කරන්න පුළුවන් මහා විචිත්‍ර කතිකයන් විදියට. ඔබේ මොනවාක්වත් කරන්නේ නැහැ. ඔබ පැත්තකට වෙලා මද සිනාවක් පහලින ඔබ නියම යුතුයකම කළේ තැනටට. පින්නතුනි මෙන්න මේ යුතුයකම තමයි අපි කරන්න ඕන කෙනෙකුට. අපි ආදරය කරනම කෙනෙක් නම් එයා මිය ගියාට පස්සේ මේ ඉන්න තත්ත්වයට වඩා පොඩ්ඩක් හරි ඉහළට යන්න පුළුවන් විදියට යාට උදව් කරන්න. කෙනෙක් හම්බුනහම සුහදව කතා කරන එක විතරක් නෙවෙයි, කන්න බොන දෙන එක විතරක් නෙවෙයි, යම් කිසි කෙනෙකුගේ උත්සවවලට සහභාගී වෙන එක විතරක් නෙවෙයි, යම් කිසි අයත් එක්ක වාද විවාද කරන එක විතරක් නෙවෙයි. පින්නතුනි අපි කෙනෙකුට පිහිට වෙනවා නම් කරන ලොකුම උපකාරය තමයි මෙන්න මේක. ඒක මරණයෙන් පස්සේ ජීවිතයේ සුභතිගාමි වෙන විතරක් නෙවෙයි, එයා ජීවත් වෙන කාලෙදිම යාට ඒ පිණිහි සතුට ලැබෙනවා. පින්නතුනි ධර්මාශෝක රජතුමා ඉන්දියාවේ ධර්මාශෝක රජතුමා සෙල්ලිකු වල සඳහන් කරන ඉතාම වැදගත් ප්‍රකාශයක්. ඒ මොකද්ද? මගේ සතුරෝ ධර්මය අසත්වා මගේ සතුරෝ ධර්මයේ හැසිරෙත්වා කියලා. රජතුමා ප්‍රාර්ථනා කරනවා රජතුමාගේ හතුරොත් බණහන්න කියලා. රජතුමාගේ හතුරොත් ධර්මයේ ඇසෙන්න කියලා ප්‍රාර්ථනා ඇසෙන් ධර්මයේ හැසිරෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඇයි එහෙම කියන්නේ? පින්තුනේ සතුරුණත් පින්තුනේ මේ සසර ආත්ම භාවල මේ හැම දෙනෙක්ම අපේ ඊටාම සමීපතම ඥාතින් වෙලා අපේ අම්මා තාත්තා වෙලා දරුවෝ වෙලා සහෝදර සහෝදරියන් වෙලා ස්වාමි භාර්යාවන් වෙලා උදව්පකාර කරපු අය තමයි මේ හැම දෙනෙක්ම ඉන්නේ. ඇතැම් විට අද අපේ ළඟ ඉන්න දරුවා ස්වාමි පුරුෂයා භාර්යාව ඇතැම් විට ආත්ම භාව 10ක 20ක අපේ ඥාතියෙක් වෙන්න පුළුවන්. ඇතැම් විට ඔබ දැනට අමනාපෙන් ඉන්න කෙනෙක් ඇතැම් විට ආත්ම භාව 25ක 50ක ඥාතියෙක් වෙන්න පුළුවන්. එවැනි සසර ගමනක් මේ අපි එන්නේ පින්තුනේ. මෙන්න මේ දැක්ම අපට අපේ ජීවිතවලට එනකොට පින්නතුනේ අපි දැන් දකින්නට වඩා ඉහළ දැක්මකින් ලෝකයේ මිනිස්සු දෙස බලනවා. දැන් ඇතැම් විට අපි අපේ ඥාතියන්ට අපේ දරුවන්ගේ සාර්ථකත්වය විතරයි ප්‍රාර්ථනා කරන්නේ. කෑම බොන කෑම බීම ගන්න ගියත් අපි ගැන විතරයි අපේ දරුවෝ ගැන විතරයි දැන් බලන්නේ අපිනේ. නමුත් පින්නතුනේ මේ දැක්ම ඇතුණාට පස්සේ ඇතැම් විට අපි නිරාහාර විඳගෙන අනිත් කෙනෙකුට ආහාරයක් දීලා අපි සතුටු වෙන මට්ටමට යනවා. අපි සන්තකව සුවදායි බව වෙනත් කෙනෙක් සඳහා අපි නිතරම කැපකරන සූදානම්. ඒ කැපකරන සූදානම් කියලා කියන්නේ පින්නතුනේ අපේ ඉදිරියේ මහා සෝයක් නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ නිසා අපේ අනාගත යහපත අපේ මානසික සෝයේ තීරණය වන්නේ කොතෙක් දුරට අපි අනිත්‍යගේ සාර්ථකත්වය ප්‍රාර්ථනා කරනවද? කොතෙක් දුරට අපි අනිත්‍යගේ දියුණුව ප්‍රාර්ථනා කරනවද? කොතෙක් දුරට දුකටපත් වෙච්ච අනිත් කෙනෙක් එයින් මුදවා ගන්නට අපි උත්සාහවන්ත වෙනවද කියන කාරණේ මතය පිනතුණේ අපේ සාර්ථකත්වයේ තියෙන්නේ. මෙන්න මේකත් පිනතුණේ සැබෑ සාර්ථක හරයක් කරා යන කෙනෙකුගේ තියෙන ලක්ෂණය. ඒ නිසා පළවෙනි පියවර විදියට අධ්‍යාපනයෙන්, ආර්ථිකයෙන්, සෞඛ්‍යයෙන්, සදාචාරයෙන් දිනු වෙන ගමන් අනිත් පැත්තෙන් දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා හැකිතාක් දුරට සිදු කර ගන්නට ඕන. පින්කම් සිදු කරන පිනතුණේ ලක්ෂණය මොකද්ද? හිතේ ලොකු සතුටක් ඒකරා තියෙනවා. Tamanṭa amanāpakam mata gedenne. Anithyage aḍupāḍukam mata gedenne. Nitharama taman kara upinkam dan diyapu hæṭi silarakapu hæṭi bhāvanā karapu hæṭi swāmina bhāgata upasthāna karapu hæṭi asaranaṭa pihita vechcha hæṭi meva tamai tamange nitharama mata gedenne. Meva mata geda noyena nan pinnotina apata monoda mata gedena tiyenne? Anithyage aḍupāḍukam pirihita desapālaknyan ewa tana apata katha karanna tiyenne. උදේ ඉඳන් රැ වෙනකන් ඒක කතා තමයි තියෙන්නේ. පින්නතුනි අපට අපි කරපු යහපත් දේ පින්කම් ගැන හිතනකොට පින්නතුනි අපි ඒත් එකයි ජීවත් වෙන්නේ. ඒ සිතන අවස්ථාවේ පින්නතුනි නැවත අපි ඒ පින්කම තුල ජීවත් වෙනවා. පින්නතුනි මෙන්න මේ විදියට ධර්මයේ හැසිරෙනකොට අපට ජීවිතේ යම්නම් දේවල් හරය හැටියට ලැබෙනවා ධමත් එක්කෙනකොට. හැබැයි ඒව නියමසාරිය නෙවෙයි. සැබෑ සාරය කරා පියන්නේ කොහොමද කියලා බුදුහාඳුර අපට දේශනා කළා. මජ්ක්‍ධිම නිකායේ මහා සාරෝපම කියලා සූත්‍රයක් තියෙනවා. මහා සාරෝපම සූත්‍රය දැක්වෙනවා නියම හරය මොකක්ද කියලා. ධර්මයේ හැසිරෙනකොට පින්නතුනේ ධහම තුල අපි යනකොට අපට සමාජය තුල යම් යම් කීර්ති ප්‍රශංසා ලැබෙනවා. ලාභ සත්කාර ලැබෙනවා. හාඳුරු හැටියට අපටත් එහෙමයි. උගා ප්‍රශංසා කරනවා කීර්තිය ලැබෙනවා. යාන වාහන ලැබෙනවා. පින්නතුනි බොහෝ දෙනෙක් මෙන්න මේ පළවෙනි පියවරෙන්ම මේකට කියන්නේ ලාභ සත්කාරවල ගිජු බවට පත් වෙලා ලාභ සත්කාරය නැමැති මඩ ගොඩේ හැරෙනවා. බුදුහාමුදුරුව දේශනා කරන මේකට උපමාවක්. යම්කිසි මිනිසෙක් ඉන්නවා කැලේකට යනවා ගහක අරටුවක් හොයාගෙන. ගහක අරටුව හොයාගෙන කැලේට යන කෙනෙක් කැලේට ගිහිල්ලා මොනවද මෙයා ගේන්නේ? ගහේ හරටුව නෙවෙයි ගහේ හරය නෙවෙයි ගේන්නේ. ගහේ පොළ ටික කඩාගෙන එනවා. ගහේ පොළ අතු ටික කඩාගෙන මෙයා එනවා. එයා ගහේ හරය ලබනවද? එයා ගහේ හරය ලබන කෙනෙක් වෙන්නේ නැහැ. පින්නතුනි අපි පින්කම් කරනකොට අපි ගන්න නොයෙක් විදිහේ ගුණ කතනෙනවා. දැන් මේ පින්නතුනුත් පින්කම් කරනකොට හාමුදුරුවෝ හුඟක් වර්ණනා කරනනේ හොඳ දායක මහත්තයා, හොඳ දෙමව්පියන්ගේ ළමයෙක් එහෙම කියලා හුඟක් වර්ණනා කරනවා. අපි මෙතනම හිර වෙනවා. මෙතනින් එහාට අපේ ගමනක් නැහැ. පින්නතුනි අපට වැරදෙන ස්ථානයක් මේක. බුදුහාමුදුරු දේශනා කරනවා ධර්මයේ නාමයෙන් හරි මෙතෙන්ට ඇවිල්ලා යම් කිසි කෙනෙක් මේ පළවෙනි පියවර තුල ප්‍රමාදුනෝතින් හරියට ගහක අරටුවක් හොයාගෙන යන කෙනෙක් හරියට ගහේ පොළ ටික අරගෙන එනවා වගේ කියලා. පින්නතුනි දැන් බලන්න අපට බුදුහාමුදුරු දෙන ප්‍රඥාව සාරය නියම සාරය මොකද්ද කියලා. ඒ නිසාම බුදුහාමුදුරු දේශනා කරනවා දෙමාපියන්ට එක්තරායි වැදගත් කාරණයක්. දරුවෝ හදනකොට දරුවන්ට කියන්න දුවේ පුතේ ලාභ සත්කාරවල නම් ගිජු වෙන්න එපා, ලාභ සත්කාර නැමැති මඩගොඩේ එරෙන්න එපා කියලා. ලෝකයයි ඔබ වර්ණනා කරන්න පුළුවන්. ඔබ හුඟක් උගත් කෙනෙක්, සත්පුරුෂ කෙනෙක්, වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවෙක්, බොහොම ලස්සන ගීත කියන කෙනෙක් නොයෙක් විදිහේ කියලා අපිව රවට්ටනවා. අපි පළවෙනි පියවරෙන් මර අරටු හොයාගෙන ගිහපු කෙනාට කොළ ටික දීලා රවට්ටලා යවන වගේ වැඩක්. ඒ නිසා දෙමාපියන්ට කියනවා දරුවන්ට කියන්න දුවේ පුතේ ලාභ සත්කාරවල නම් ගිජු වෙන්න එපා, එතන නම් රැවටෙන්න එපා කියලා. ඔන්න පින්තුනි නුවණැති කෙනා මෙතන රැවටෙන්නේ නැහැ, තව දෙවෙනි පියවරට යනවා. දෙවෙනි පියවර මොකද්ද? බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ධර්මයේ පිවිසලා නියම සාරය හොයාගෙන යන කෙනා දෙවෙනි කෙනාගේ ලක්ෂණය තමයි ඔහු ලාභ සත්කාරවල නම් ගිජු වෙන්නේ නැහැ, ඔහු තව පියවරක් ඉදිරියට යනවා. මොකද්ද ඒ පියවර? එයා හොඳට සිල්වත් ජීවිතයක් ගත කරනවා, සිල්වත් වෙනවා. හැබැයි එයා සීලය රැකලා එයා හිතනවා තමන්මයි සිල්වත්, අනිත් අය සිල්වත් නැහැ කියලා තමන් සීලෙන් ආඩම්බර වෙනවා, අනිත් අය නිග්‍රහ කරනවා, අනිත් අයට අවමං කොට සැලකනවා. පින්තුනි මේ දෙවෙනි කෙනාට කොහොමද බුදුදහමෙන් කියන්නේ? ගහේ අරටු හොයාගෙන ගියපු කෙනා හරියට ගහේ පිටපොත්ත විතරක් අරගෙන එන කෙනා වගේ කියලා. ඔව් ගහේ අර පිටින්ම තියෙන දුඹුරු පාට පොත්ත අන්න ඒක විතරක්. එයා පොළවලින් රැවටෙන්නේ නැහැ, එයා ගහේ කනට ලං වෙනවා. නමුත් කනට ලං වුණාට එයා අර පිටපොත්ත විතරයි ගන්නෙ. ඊළඟ කෙනා තුන්වෙනි කෙනාගේ ලක්ෂණය කොහොමද? එයා ලාභ ප්‍රයෝජන කිරිත් ප්‍රශංසා වලට විතරක් නැඹුරු වෙන්නේත් නැහැ, එයා සීලෙන් විතරක් සෑහීමකට පත් වෙන්නේත් නැහැ, එයා තවත් පියවරක් ඉදිරියට ගිහිල්ලා හිත සමාධිගත කරගන්නවා, කිසියම් භාවනාවක් වඩලා හිත තැම්පත් කරගන්නවා. එයාට බොහෝ වේලාවක් හිතේ එක අරමුණකට තියන්න පුළුවන් විදියට එයා ශක්තිමත් වෙනවා මනසින්. පින්නතින අපේ යම්කිසි සාර්ථකත්වයක් මේක. අපේ හිතේ ස්වභාවය නිතරම හිත එක එක අරමුණු කරා විසිරලා යනවා. ඒ නිසා අපේ දක්ෂතාවය තීරණය කරන එක අවස්ථාවක් තමයි කොච්චර කාලයක් හිත එක අරමුණක ආනාපාන සතියේ, මෛත්‍රී භාවනාවේ, බුදුගුණ භාවනාවේ ආදී කිසියම් භාවනාවක හිත වැඩිපුර කාලයක් තියාගන්න පුළුවන් නම් ඒක තමයි දක්ෂතාවය. ඒක සීලයට වඩා අනිසංසදායි දෙයක්. ඒක අනිත් ඇයි ලෝකේ තමන් ප්‍රශංසා කරනවටත් වඩා තමන්ට ලොකු ලාභයක් ඒක. හැබැයි මේක නම් සමාධියටපත් වෙලා ඒ සමාධිය තුල විතරක් සෑහීමකටපත් වෙන්නවා. තමන් දැන් භාවනා කරනවා, තමන්ගේ හිත තැම්පත්, අනිත් ඇය නම් එහෙම භාවනා කරන්නේ නැහැ මං වගේ කියලා අනිත් ඇයට ඇතැමිට මාන්නෙන් නොයෙක් දේවල් කියනවා. මේ තුන්වෙනි තැනත්තාට කියනවා අර අරටු හොයාගෙන ගිහපු කෙනා එයා කොළතු වලට ලැබුණේත් නැහැ, එයා ගහේ පිට පොතට රැවටුනේත් නැහැ. නමුත් එයා ගහේ සිවි අරගෙන එනවා. පිට පොතක් අයින් කරාට පස්සේ සිවි අර පට්ටිය කියලා අපි කියන්නේ. අන්නේ සිවි අරගෙන එනවා. අන්නේ ගහේ සිවිය අරගෙන එන කෙනා වගේ හරියට කවුද? සමාජයෙන් විතරක් සෑහීමකට පත් වෙන කෙනා කියලා. හතරවෙනි තැනැත්තා තවත් පියවරක් ඉදිරියට යනවා. ඒ තැනැත්තා හිත එක්තැන් කළා, සමාධිගත කළා, ධානය වඩලා ඥානයක් ලබනවා. මොනෝද ඥානයන් කියලා කියන්නේ? එයා අනිත්‍යයේ සිත් ගැන බලන්න පුළුවන් නෝනක්, ඈත තියෙන රූප බලන්න පුළුවන් නෝනක්, ඈත තියෙන ශබ්ද අහන්න පුළුවන් නෝනක්, ඉස්සලාත්ම ගැන බලන්න පුළුවන් නෝනක්. මේ ආදී දිබ්බ චක්කු ඥානය කියලා කියනවා, දිබ්බ සෝත ඥානය කියලා කියනවා, පරකිත විජාන ඥානය කියලා කියනවා, කුබේනිවා සංසු ඥානය කියලා කියනවා. මේ වගේ ඥානයන් මෙයා ලබනවා. දැන් දේවදත්ත හඳුරත් ලැබුවා මේවා. දේවදත්ත හඳුර මේ හතරවෙනි පියවරට එනකම් ආවා. ලාභ ප්‍රයෝජන ලැබුණා, හොඳ සිල්වත් ජීවිතයක් ගත කරා. දේවදත්ත හඳුර දුස්සීල වුණේ නැහැ. දේවදත්ත හඳුර හුඟා සිල්වත් ජීවිතයක් ගත කළේ. ඒ වගේම හිත සමාධි ගත කළා. ඒ වගේම උන්වහන්සේ ඥානයන් ලබා ගත්තා. අජාසත් රජතුමාව දමණය කළේ නාගයේගේ වෙස්යක් මවාගෙන ගිහිල්ලා. දේවදත්ත හඳුර තමන්ගේ ශ්‍රාවකයෙක් කරගත්තේ. එවැනි ශක්තියක් තිබුණ දේවදත්ත හඳුරන්ට බුදුහාමර සඳහන් කරන යම්කිසි කෙනෙක් මෙන්න මේ ඥාන දර්ශනයෙන් විතරක් අර ලාභ ප්‍රයෝජන වලින් සෑහීමකටපත් නොවේ, ඊළඟට සීලෙනු සෑහීමකටපත් නොවේ, සමාධියනු සෑහීමකටපත් නොවේ, ඥාන දර්ශනයෙන් විතරක් සෑහීමකටපත් වෙලින කෙනා කියනවා හරියට කවුරු වගේද? ඔව් ගහේ අරටු හොයාගෙන ගිහිල්ලා කොළ ටිකක් අයින් කළා, ගහේ පොත්තක් පිට පොත්තක් අයින් කළා, සිවියත් අයින් කළා, ඊළඟ ගහේ එළය විතරක් අරගෙන එන කෙනා වගේ කියලා. එනිසා පින්වත්නි බුදු දහමේ හැටියට මේ මුළු ලෝකෙම ඉන්න අය උපරිම වශයෙන් යන්නේ එළියට විතරයි යන්නේ. සාමාන්‍ය මනුස්ස ආත්ම භාවින කෙනා විතරක් නෙවෙයි. දෙවියන් විතරක් නෙවෙයි. බ්‍රහ්ම ලෝකයේ රූපාචර බ්‍රහ්මයන් විතරක් නෙවෙයි. කල්ප 84000ක් ආයුෂ තියෙන නේව සංඥා නා සංඥා ඇතර නැමැති අරූපාචර බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්මයා ගත්තත් උපරිම වශයෙන් යන්න පුළුවන් මැදෙන් විතරයි. ඔව් එළියට විතරයි යන්න පුළුවන්. බුදුහාඳුර තමයි පිනතුනේ මේ එළියත් ඉක්මවල නියම ශාරීරිය යන ධමයක් දේශනා කළේ. අන්න ඒ ධම කියන්නේ මොකද්ද? තමන්ගේ හිතෙහි ලෝභ, ద్వේස, මෝහ අඩු වෙන විදියට හිතන ක්‍රමයක් ඇති කරගෙන ඒ ක්‍රමය අනුව තමන් යම්කිසි ප්‍රතිපදාවක නියුක්ත වෙලා එයින් ලබන උපරිම මානසික සුවය. ඒ මානසික සුවය ලබන ආකාරයෙන් තමන් උපරිම වශයෙන් තමන්ගේ හිතේ තියෙන ලෝභ ද්වේෂ මොහ දුරු කරානම් තමන් සංයෝජන ප්‍රහීන කරානම් අන්න ඒ දියුණුව තමයි බුදුදහමේ සලකන්නේ ඉහළම අරටුව විදියට. ඒ මෙහා කිසිදු තැනක බුදුහාඳුර නවතින අපට දේශනා කළේ නැහැ. බුදුහාඳුර කියලා කියන්නේ ලෝකයේ පහළ වෙච්ච ප්‍රඥාවන්තම කරුණාවන්තම ශ්‍රාවකයා. උන්වහන්සේ පින්තුනි සාමාන්‍ය පල්ලෙහා මට්ටම්වල ඒව දිල නිකන් හිටියේ නැහැ රවට්ටලා. දැන් මේ පින්තුණු දැන් ලෝකෙ එන්න පුළුවන් හොඳම රටට ආවේ නේද? ඒ වගේම හොඳම විශ්වවිද්‍යාලවලින් තමයි උපාධිය ගත්තේනේ. හොඳම වාහන තමයි පාවිච්චි කරන්නේ. හොඳම නොවනල මහත්තයලා තමයි විවාහ කරගෙන තින්නේ නේ. ඔය දරුවන්ටත් හොඳටම උගන්වන්න පුළුවන් විදියට ඉහළම විශ්වවිද්‍යාලවලට යවනවා. ඒක හොඳයි පින්තුණි. හැබැයි ඒ වගේම පින්තුණි ඊට නොදෙවෙන විදියට බුදුහාමුදුරුවෝ දේශනා කර උදාහරණේ ඉහළම අරටුව කරා යන්න හරය කරා යන්න. එහෙම ගියොත් තමයි ඔබේ ජීවිතයට නියම වටිනාකමක් ලැබෙන්නේ. අර මුල් පියවරෙන් රැවටෙන්න එපා. ලෝකෙම මිනිස්සු ඇවිල්ලා ඔබ වේදිකාවක තියලා ඔබ සත්පුරුෂයෙක්, දානපතියෙක්, උගත් කෙනෙක්, දක්ෂ කෙනෙක් කියලා මාස ගානක් ඔබ වර්ණනා කරන්න පුළුවන්. හැබැයි ඒ මොනව කළත් ඔබට ලැබෙන මොන ටික විතරද ගහේ? ගහේ කොළ ටික විතරයි. බුදුදහමේ බුදුදහමට අනුව බුදුහාමුදුරන්ගේ දර්ශනේ අභ්‍යාස පිණිසනි ඔබට ලැබෙන කොළ ටික විතරයි. අඩුවන ඔබට පිට පොතවත් ලැබෙලා නැහැ. ඒ නිසා මුල් පියවරෙන් රැවටෙන්න එපා. මුල් පියවරෙන් ප්‍රමාදවන්නට එපා. නියම සාරයක් සොයාගෙන යන්න බුදුහාමුදුර අපට ධර්ම දේශනා කළා. ඊළඟට පිණිසනි තමයි වැදගත්ම සූත්‍රයක් තමයි අංගුත්තර නිකායේ අනුත්තරය කියන සූත්‍රය. මේ අනුත්තරය කියන සූත්‍රෙන් දේශනා කළා මේ ජීවිතය යම් කිසි කෙනෙක් කරනවා නම් කරන්න ඕන වටිනාම දේවල් ටික මොනවද කියලා. ජීවිතේ කරනවා නම් කරන්න ඕන වටිනාම දේවල් ටික මොනවද කියලා. පළවෙනි එක තමයි දසන අනුත්තරය කියලා කියන්නේ. යමක් බලනවා නම් දකිනවා නම් දකින්න ඕන වටිනාම දේ මොනවද කියලා. දකිනවා නම් ඇස් දෙකෙන් දකින්න තියෙන වටිනාම දේ තමයි බුදුහාමුදුරුවෝ දැකීම, බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයන් දැකීම. ඇස් දෙකේ පිනුතුනේ තියෙන රෝගත් අඩු වෙනවා. සිල්වතුන් ගුණවතුන් දකිනවා නම් ඇස් දෙකෙන් දකින තින වටිනාම දේ තමයි බුදුහාඳුර වැඩ සිටින කාලයක නම් බුදුහාඳුර දකින්න, ඒ වගේම ශ්‍රාවකයන් දකින්න. ඒ වගේම සඳහන් කරනවා තවත් වැදගත්ම කාරණයක් අහනවා නම් අහන දේවල් වලින් උතුම්ම දේ මොනවද කියලා. ඕස් ඒකට කියනවා ශ්‍රවණ අනුත්තරය කියලා. අපේ කන් දෙක ලක්ෂණ වෙන්නේ පින්නතුනේ කනේ ආභරණ දාගත්තට විතරක් නෙවෙයි. අපේ කන් දෙක ලක්ෂණ වෙන්නේ ලෝකේ වටිනාම දේ කන් දෙකෙන් අහනට ඕන. ඒ මොකද්ද අපි කන් දෙකෙන් අහන වටිනාම දේ? ඔය බුදුහාමරගේ ධර්මයේ ඒ ධර්මයේ වටිනාම දේ අපි ඉදිරියේ සාකච්ඡා කරනවා. අන්න ඒ දේ අහුවොත් තමයි අපේ කන් දෙක ලස්සන වෙන්නේ. ඊළඟට ලබන දේවල් වලින් වටිනාම දේ මොනවද? ඔව් සද්ධා ප්‍රතිලාභය. ලබනව නම් පිනතුනි යාන වාහන ගේ දොර නෙවෙයි ලොකු දේවල්. බුදුහාමරෝ කෙරෙහි ඉහළම ශ්‍රද්ධාවක් පැහැදීමක් ඇති කරගන්න පුළුවන් නම් ධර්මය ගැන සංඝයා ගැන වැඩිපුර ප්‍රසාදයක් ශ්‍රද්ධාවක් ඇති කරගන්න පුළුවන් අපි ඒත් එක්ක ජීවත් වෙන්නේ. අපිට ඒ අය අපි ඇසුරු කරන අය බවට පත් වෙනවා. ඒ නිසා ලබන දේවල් වලින් උතුම්ම දේ තමයි ශ්‍රද්ධා ප්‍රතිලාභය කියලා කියන්නේ. ඒ වගේම යමකට සේවය කරනවා නම් ඒ සේවය කරන අපි විවිධ අයට සේවය කරනවා නේද? සමහරට ලොකු දේශපාලඥයන් යමතිවරෙක් ගිහම සේවකයෙක් නම් ගාඩ් කෙනෙක් නම් වා කාඩම්බර වෙනවනේ. ඇතැම් විට ලොකු රටක නායකයෙක්ගේ ළඟම ඉන්න කෙනෙක් නම් සේවකයෙක් නම් ලිපිකරුවෙක් නම් ලේකම් කෙනෙක් නම් අපි හුඟා කාඩම්බර වෙනවා මං අහවලා ගිලංගේ වැඩ කරන්න කියලා. ඒත් කමන්නේ පින්තුනි. නමුත් පින්තුනි බුදුහාම දේශනා කරනවා ලෝකයේ සේවය කරන අතුරින් සේවය කරන්න ඕන බුදුහාමුදුරණ සේවය කරන අය නම් තමයි බුදුහාඳුරණේ සාමහාසේ දේශනා කළා නෙවෙයි. යම්කිසි කෙනෙකුෝ යම්කිසි කෙනෙකුට ඉහෙළම මානසිකත්වයේ දිනුවට පත් වෙන විදිහට මඟ පෙන්වීමක් කරන විදිහ කෙනෙකුට අපි සලකන්නට ඕන. ස්වාමීන් වහන්සේලාට අපි සලකන්නට ඕන. ඒක පිනතුණි අපේ ලාංකික මවුරුන් එක කළා. මේ පිනතුණ අහල ඇති බැමිණි තියා සාය වැනි ඉතාම දුෂ්කර කාලවල අවුරුදු 12ක එක දිගට වැස්ස තිබුණේ ලංකාවේ. බුද්ධ වර්ෂ 470 ගණන්වල වළගම්බරයි තමයි හිටියේ කාලේ. අවුරුදු 12ක එක දිගට නියම් කාලයක් තිබුණා ලංකාවේ. ඒ කාලේ මිනිසුන්ගේ කැම බීම හුඟක් නැති වුණා. පින්නතුනි ශ්‍රද්ධාවන්ත අම්මලා තමන්ගේ දරුවන්ට තියෙන කැම ටික දරුවෝ හඳන්දී දරුවෝ බඩගෙන ඉඳිදී මේ කැම ටික ගෙනල්ලා දීලා ස්වාමීන් වහන්සේලා පෝෂණය කරලා මේ ධර්මය ආරක්ෂා කළා. ඒ වගේම පින්නතුනි ගෙදරක ගහක කොළක හැදෙන වටිනාම දේ පළමුවෙනි ගෙඩිය ඵලය ස්වාමීන් වහන්සේට පූජා කරනවා. දුප්පත් ඇතැම්මිට මාසික දාන දෙන අය මාසෙම දානේ දේවල් ටික එකතු කරලා දානේ පූජා කරනවා. දෙන පුලම් උපරිම දේ දුන විතරක් නෙවෙයි තමන්ට ඉපදීච්ච දරුවන්ගෙන් ලස්සනම බුද්ධිමත්ම පින්වන්තම දරුවා සාසනයට පූජා කරනවා. බලන්න පින්නතුනි ආයි වෙන දෙන දෙයක් නැහැ. හදන්න බැරි නහයට අහන්න ඇති ළමයේ පන්සලට තල්ලු කරලා නෙවෙයි. හොඳම ගෙදර ඉන්න ලස්සනම පින්වත්ම සම්වරම ඉගෙන ගන්න දක්ෂ ඔය බලන්න පිනතුනේ හැම හාඳුරු කෙනෙක්ගේම බලන්න ගෙවල්වල කොහොමද කියලා. මේ පිනතුන් අසුර ගන්න අනිත් ඒ හාඳුරලගේ සහෝදර සහෝදරියත් එක බලන්න සාමාන්‍ය නිකමට බලන්න අහලා බලන්න. ඒ ඉන්න අයගෙන් හොඳම කෙනා තමයි සාසන පූජා කළ තියෙන්නේ. පිනතුනේ ඒක තමයි ලක්ෂණය. ඒ කියන්නේ මේ ශාසනයට සංඝ රත්නයට කරන්න පුළුවන් උපරිම සේවය කළ පිළි. ඒ නිසා තමයි පිනතුනි. එහෙම සේවයකින් පෝෂණය වෙච්ච ශාසනයක් තමයි මේ ශාසනය මේ ධර්මය ආරක්ෂා කරේ. ඒ ආරක්ෂා කරපු ධහම තමයි ලාංකික භික්ෂුන් වහන්සේලා ආරක්ෂා කරපු ධහම තමයි මුළු ලෝකෙටම නැවත දායදයක් හැටියට දුන්නේ. බුදුහාමර ඉපදේශේ ඉන්දියාවේ බුදුදහම නැති වෙන කාලයක ලංකාවේ ධහම ආරක්ෂා කළා. ඒ ආරක්ෂා කර ලෝකෙට දායාද කළා. ඒ දර්ශනය තමයි පිනතුනේ අද ලෝකෙම බුදුදහම හැටියට ව්‍යාප්ත වෙන්නේ. ඒක අපිට ලොකු ආඩම්බරයක් ලොකු ගෞරවයක්. ඒ නිසා සේවය කරනවා නම් සේවය කරන ඊළම කෙනා තමයි බුදුහාමුදුරුවෝ. ඒ වගේම රහතන් වහන්සේලා පස්සේ බුදුහාමුදුරුවෝ කෙනෙක් ඉනවා නම් ඒ පස්සේ බුදුහාමුදුරුවන්ට සේවය කිරීම. පිනතුනේ සිහි කරනවා නම් සිහි කරන දේවල් වලින් පුද්ගලයන්ගෙන් උතුම්ම කෙනා තමයි බුදුහාමුදුරුවෝ සිහි කිරීම. සංඝ රත්නයේ සිහි කිරීම. පින්නතුනි අපි සීකන යාළුවෝ ඉන්නවනේ. කාලෙකදී යාළුවෝ හොඳයි. නමුත් කාලෙකදී පිරිහෙනවා. අපිත් එක්ක එකට ඉන්න යාළුවෝ සමහර දේශපාලඥ වෙන්න පුළුවන්. කාලයක් හොඳට කීර්තියකින් ඉන්නවා. කාලෙකදීයි පිරිහෙලා යනවා. නමුත් පින්නතුනි බුදුහාඳුර කියලා කියන්නේ ඒ වගේම මඟපරිලාභී ස්වාමීන් වහන්සේලා කියලා කියන්නේ ගිහියයි කියලා කියන්නේ කවදාකවත් ඉන තත්ත්වෙන් පිරිහෙන්නේ නැහැ. එන්නේ නැම පියවරක් හරි ඉදිරියට යන අය. ඒ ඕනම වෙලාවක අපට හිත පිරිසිදුව සිහි කරන්න පුළුවන්. එනිසා අපි යමෙක් ගැන සිහි කරනකොට ඒ සිහි කරන පුද්ගලයාගෙන් ඒ සිහි කිරීමෙන් අපට දුකක් පීඩාවක් එන්නට බෑ. හිත අපිරිසිදු වෙන්නට බෑ. හිතේ තියෙන සතුට නැති වෙන්නට බෑ. එහෙම වුණොත් ඒක නියම සිහි කිරීමක් නෙවෙයි. ඒ නිසා පින්තුනි අනුසතානුසරිය කියලා කියන්නේ සිහි කරනවා නම් සිහි කරන්න පුළුවන් ලෝකීය පාරිශුද්ධම චරිත ජීවිත උත්තමයන්. ඒ බුදුහාමුදුරුවෝ රහතන් වහන්සේලා. පින්තුනි මෙන්න මේ අනුත්තරී සූත්‍රයෙන් කියනවා එහෙනම් කොහොමද දකින්න නම් ලෝකෙ උතුම්ම දේ දකින්න. දසන අනුත්තරී බුදුහාමුදුර ශ්‍රාවකයන් වහන්සේලා. ඒ වගේම අහනවා නම් ලෝකෙ උතුම්ම සද්ධර්මය අහන්න. ඒ වගේම යම් කිසි කෙනෙකුට සේවය කරනවා නම් සේවය කරන්න පුළුවන් උතුම්ම කෙනාට සේවය කරන්න. ලබනවා නම් උතුම්ම ශ්‍රද්ධා ප්‍රතිලාභය ලබන්න. සිහි කරනවා නම් උතුම්ම දේ සිහි කරන්න. ඒ වගේම සික්ඛානුත්තරී කියලා එකක් තියෙනවා. හික්මෙනවා නම් අපි නොයෙක් දේවල් ලෝකෙ හික්මෙනවා. නොයෙක් විදිහෙහි ඇතැමිට ව්‍යායාම වල අපි හික්මෙනවා. සටන් ක්‍රම වල හික්මෙනවා. නොයෙක් විදිහෙහි ක්‍රීඩා වල හික්මෙනවා. ඒ සියලුම දේවල් අතරින් පිනතුනි සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂාවෙහි හික්මීම තමයි ඉහළම ශික්ෂා විදිහට සලකන්නේ. අනිත් සියලුම හික්මීම් පිනතුනි ශාරීරික දුර්වල වීමේදී ඒ සියලුම දේවල් අපෙන් අපට හිමි වෙලා යනවා. දැන් බලන්න ජිම්නාස්ටික් වගේ ශරීරය හොඳට ලස්සනට නිරෝගීව තියෙන කාලේ ඇතැමිට එක ඇඟිල්ලෙන් හිට ගන්න පුළුවන් අය ඉන්නවා. අහසේ කරණම් ගහන්න අය පුළුවන් අය ඉන්නවා. ඒ අහසේ කරණම් ගහ බොයම් පිනතුන වයසට ගියාම කොහොමද? බිම හැරමිටෙන්වත් යන්න බෑ සමහර විට. නමුත් පිනතුනි මෙන්න මේ ත්‍රිවිධ ශික්ෂාවේ හික්මුණොතින් කිසිම දවසක හැම ශාරීරික දුර්වල වුණාට මානසිකව වැටෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ දේශනා කරන ඉතාම වැදගත් කාරණයක්. උන්වහන්සේ වයසට ගිහිල්ලා දුර්වල වෙලා එක තැනින් අවස්ථාවේදී කලන්ත හැදිලා ශාරීරික දුර්වල වෙලා වැටෙන්න යද්දී යම් කිසි හතර දිනක් එකතු වෙලා උන්වහන්සේව කෙලින් කරලා තියෙන හතර පැත්තෙන් ඉඳගෙන එක විට මේ හතර දෙනා අවුරුදු 100ක් එක දිගට ප්‍රශ්න අහුවත් ඒ හතර දෙනාට එක විට ප්‍රශ්නට උත්තර දෙන්න පුළුවන් කියලා. ශාරීරික දුර්වල වෙද්දී අවුරුදු 80 වෙදී කලන්ත හැදිලා වැටෙන්න යද්දී ඒ වැටෙන ශරීරය යම් කිසි හතර දිනක් කෙලින් කරලා තියාගෙන හතර දෙනා එක විට හතර පැත්තෙන් ඉඳගෙන අවුරුදු 100ක් එක විට ප්‍රශ්න අහුවත් ඒ හතර දිනාටම එක විට උත්තර දෙන්න පුළුවන් කියලා. පින්නතුනි ශාරීරික අපි දුර්වල වෙන්න පුළුවන්, ලෙඩ දුක් හැදෙන්න පුළුවන්, වයසට යන පුළුවන්. නමුත් මානසික දුර්වල වෙන්නේ නැහැ කියන එකයි මේ ධර්ම තුලින් අපිට කියන්නේ. ඒ ශක්තිය අපි ඇති කරගන්නට ඕන. සාරයක් කරා යනවා නම් පින්නතුනි මෙන්න මාර්ගය. ඊළඟට දේශනා කළා පින්නතුනි අපිට ලැබෙලපින කාලය යනවා ටිකයි ඉක්මනින් මේ කාරණා සාකච්ඡා කරන්නේ. පින්නතුනි ඊටාම කල්පනායි මේ ටික අහන්න. ඊළඟට දේශනා කළා ඉහෙළම සාරයක් ලබන කෙනෙක් නම් ඉහෙළම බුද්ධිමත් කෙනෙක් නම් බුද්ධියෙන් ලබන ඉහළම දැනුම මොකක්ද කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් සාගර පතුලේ තියෙන දයක් හොයා ගැනීම ලොකු අනාවරණයක් කියලා. ඇතැමිට ස්ටීවන් හොකින් වැනි අය අලුත් ග්‍රහලෝක යුනිවර්සස් හොයාගෙන යනවා. අලුත් ප්ලැනට් එකක් ගැලැක්සියක් හොයා ගැනීම ලොකු දැනුමක් කියලා හිතෙන්න පුළුවන්. නැත්නම් ශරීරය යම් කිසි රෝගයකට බෙහෙතක් හොයා ගැනීම ලොකු අනාවරණයක් කියලා කියන්න පුළුවන්. මේවත් පින්තුනේ ලෝකෙට යහපත පිණිස හේතු වන දේවල්. නමුත් බුදුදහමේ මේ කිසිම දෙයක් වටිනා අධ්‍යාපනයක් හැටියට සැලකුවේ නැහැ. බුදුදහමේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් අධ්‍යාපනය හැටියට ලබනවා නම් ලබන්න පුළුවන් ඉහළම දැනුම මොකද්ද? අධ්‍යාපනය හැටියට ලබනවා නම් යමක් දැනගන්නවා නම් දැනගන්න තියෙන වටිනාම දේ තමයි තමන්ගේ ජීවිතය තේරුම් ගැනීම. තමන්ගේ ජීවිතය තේරුම් ගැනීම කියලා කියන්නේ මොකක්ද ඇත්තෙම? ඇත්තෙම අපේ ජීවිතය කියලා කියන්නේ මොකද්ද? අපේ ජීවිතය කියන්නේ ඇහෙන් රූප දකින එක, කනෙන් ශබ්ද අහන එක, නාසයෙන් ගඳ සුවඳ දකින එක, මේ ඉන්ද්‍රියන් හයට අරමුණු පැමිණීම තමයි ජීවිතය කියලා කියන්නේ. මෙන්න මේ අරමුණක් පැමිණීමේදී ඇත්තටම මොකක්ද අපට වෙන්නේ කියන එක තේරුම් ගැනීම. ඇහැට රූපයක් දකින්නවා කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයන් ක්ෂණිකව හටගත්තා කියන එක. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මෙන්න මේ මානසික සහ භෞතික ස්වභාවයන් පහක එකතුවක් තමයි ඇහැට රූපයක් දකිනවා කියලා කියන්නේ. මේ පහ වැය වෙලයි මේ පහේ ප්‍රතිඵලයක් විදියටයි අපට මේ රූප පේන්නේ, ශබ්ද ඇහෙන්නේ, ගඳ සුවඳ විඳින්නේ. මෙන්න මේක පිළිබඳව දැනුම වැඩි කරගන්න ප්‍රමාණයට තමයි බුදුදහමේ හැටියට උගත්තු බවට පත් වෙන්නේ. මේ අත්දැකීමේ ස්වභාවය මොකද්ද? හැම මොහොතකම මේ අත්දැකීම හේතු ඇති වෙන තැනදී ඇති වෙනවා, හේතු ටික නිරුද්ධ වීමත් එක්කම නිරුද්ධ වෙනවා. හැබැයි මේ නැති වෙච්ච එක ක්ෂණිකව නැවත අපේ තියෙන අවිද්‍යාව නිසා නැවත තියෙන දෙයක් හැටියට අපට අල්ලලා දෙනවා. අන්න ඒ අතීතයට නොයන ගතිය තමයි අතීතයේ අරමුණේ ජීවත් නොවන ගතියට හිත සබා ගන්න විදියට මේ පංච උපාදාන ස්කන්ධය තේරුම් ගැනීම තමයි බුදුදහමේ හැටියට උගත් කෙනෙක් කියලා කියන්නේ. එනිසා බුද්ධිමත් කෙනෙක් ඉගෙන ගන්නව නම් ඉගෙන ගත යුතු ප්‍රධානම දේ තමයි මෙන්න මේ පහේ ස්වභාවය. රූපය කියන්නේ මේ බාහිරට පේන රූපයක් විතරක් නෙවෙයි, ශබ්දයක් රූපයක්, ගඳ සුවඳක් රූපයක්. ඒ හයටම රූප දක්වන්න පුළුවන්. ඒ රූපයත් එක්කම මනස ක්‍රියාත්මක වෙනවා, වේදනා, සංඥා, සංඛාර මේ පහේ එකතුවකින් තමයි රූපයක් කියලා දෙයක් පේන්නේ. මේවා ස්ථිරව ලෝකේ තියෙන දේවල් නෙවෙයි. අපට ජීවිතේ ලැබපු හැම දෙයකම අත්දැකීම කියලා කියන්නේ මෙන්න මේ දෙයක් ගැන ඒ මොහොතේ ලබන අත්දැකීම. දැන් අපට කාර් එකක් තියෙනවා කියන්නේ අපි හිතනවා කාර් එකේ ගැරේජ් එක තියෙන එකේ කාර් එක කියලා. ඈ දරුවා ඉන්නවා, දරුවා මෙතන ඉන්න එකේ දරුවා කියලා අපි හිතන්නේ. නමුත් වෙනතන ඒ දරුවා දැක්කහම ඇති වෙන සංඥාවක් හරි, දරුවාගේ පින්තූරයක් දැක්කහම ඇති වෙන සංඥාවක් හරි, දරුවාගේ හඬ ඇහුවාම හරි, දරුවාගේ සුවඳ දැනනාම හරි ඒ ඇතිවන අත්දැකීම තමයි දරුවා කියලා කියන්නේ. අපි උපාධියක් ලැබලා තියෙනවා නම් උපාධිය කියලා කියන්නේ උපාධියට හැකියාවක් ලැබෙන පුළුවන්. නමුත් ඒකේ සහතිකය දකිනකොට, ඒ උපාධිය උගන්නපු අය දකිනකොට ඒ පිළිබඳව ඇතිවන හැඟීම තමයි ඒ වෙලාවේ ලෝකය කියලා කියන්නේ. වැඩදයක් තමයි අපි නුදුන අපේ ශරීරය බලන්න. ශරීරය කියලා හිතුවොත් මේ ශරීරය කියන එකක් අපට ඇති වෙන්නේ නැත්තේම. දැන් ශරීරය ගැන මතක් නොකරනවා නම් ඒ වෙලාවේ තමගේ ආධ්‍යාත්මික ලෝකේ ශරීරය නෑ ඇත්තේම. මනසින් දැන් අපි කිව්වා අපි හොඳට ඇඳලා පැනඳලා ඉන්නවා. අපි යාළුවෙක් ගැන අමනාපයක් හිතනවා. ඒ හිතන වෙලාවේ අපේ ශරීරය තියෙන දේකට අපිට මතක නැහැ. මේ ශරීරය තුල ජීවත් වුණාට ශරීරය ගැන හිතනකොට තමයි ඒ මොහොත තමයි ඒ සංඥාව හටගන්නේ. පින්නතුනේ ශරීරයත් නිරෝගීව තියෙනකොට ශරීරය ගැන මතක් වෙන්නේ නැහැ. නමුත් ශරීරය ලෙඩ වුණාම කොහොමද? ලොකු වේදනාවක් ආවම කොහොමද? උදේ ඉඳන් රෑ වෙනකම් ශරීරය ගැන තමයි හිතේ තින්නේ. දැන් මේ නිරෝගී වෙන කාලේ පොඩ්ඩක්වත් හිතන්නේ නැහැ. බලන්න පින්නතුනේ ලෙඩ වුණාම මොකද වෙන්නේ? අනේ මම ලෙඩ වෙලා මෙතන අමාරුයි කිය කිය පින්නතුනේ මතක තියාගන්න. ශරීරය ගැන හෝ දුකක් එනවා නම් එන්නේ ශාරීරික වෙන ඉතාම ස්වල්පයයි 5ක් 10ක් වගේ එන්නේ. 90%කට වඩා එන මානසිකව. 100%ක්ම ශාරීරික වනං සුවය එන්නේ. ඔබෝයි නිරෝගී වෙන හැම අවස්ථාවකදීම ශරීරයේ නිරෝගීතාවය ගැන මොන හිතේ තියෙන්න. ඒ ගැනද අපි හිතේ තියෙන්නේ. ඒ කියන්නේ ලෝකේ හැම දෙයක් කෙනා ගැනම හිතේ තියෙන රැකියාව ගැන, දරුව ගැන, වාහනය ගැන, බැනපු කෙනා ගැන ඔක්කොම ගැන හිතේ තියෙන ගැන තමයි කොහරි ගමනක් යන මතක් වෙනකොට කන්නාඩිය මතක් වෙනකොට කන්නයි ළඟට ගියම තමයි මොන මතක් වෙන්නේ. ශරීරය කියලා. පින්නතුනි හැම දෙයක් ගැනම අත්දැකීම මෙන්න මේකයි. එක මොහොතක එක ඉන්ද්‍රියකින් එක අරමුණක් විතරයි එන්නේ. ඒ අරමුණත් අතීතයෙන් මෙතෙන්ට ආව නෙවෙයි, මේ මොහොතෙන් අනාගතයට යනව නෙවෙයි. හැම මොහොතකම හටගෙන නිරුද්ධ වෙන අත්දැකීමක් තියෙන්නේ. හැබැයි ඒ වර්තමානයේ හටගන්න අත්දැකීම මෙතනම නිරුද්ධ වෙන්නේ අනාගතයේ තව එකකට උදව්වක් කළා, උපකාරයක් කළා. හැබැයි මේකම එතෙන්ට යනවා කියලා කියන්නේ නැහැ. දැන් පින්නතුනේ ගහක් බලන අඹ ගහක් ගන්න බලන්න. ඒ අඹ ගහ එතෙන්ට එන්න කලින් අඹ ගහේ මුල් අවස්ථා මොකද්ද? අඹ ඇටේ. අඹ ඇටේද දැන් මේ ගහ කියලා කියන්නේ? අඹ ඇටේ නෙවෙයි දැන් මේ ගහ කියලා කියන්නේ. අඹ ඇටේ වර්ධනය වෙලා තව ඒවගේ උපකාරය ලැබලා ආපු අවස්ථාවක් තමයි මේ දැන් අඹ ගහ කියලා කියන්නේ. ඒ නිසා අඹ ඇටේම මෙතෙන්ට ආවා කියලා එකක් නැහැ. අපේ සිතත් එහෙමයි. මීට කලින් තිමිච්ච සිත මෙතෙන්ට ආව නෙවෙයි, ඒක වැය වෙලා මේ මොහොතට දැන් වර්තමානට එකක් හරිගස්සලා දුන්නා අර අතීත හේතු ටිකක උපකාරයකින්. මේකත් මෙතනම නිරුද්ධ වෙනවා. අනාගතයකට බලපෑමක් ශක්තියක් කළා මේක මෙතනම නැති වෙනවා. අපේ ශරීරයේ ස්වභාවයත් එහෙමයි. දැන් බලන්න අපි ඉපදිච්ච මොහොතේ අපේ ශරීරය කොහොමද තිබ්බේ? මීට වඩා කොච්චර වෙනස්ද නේ? එතකොට අපි කියනවා දැන් ඒ ශරීරයේ මේ තියෙන කියලා. ඒක මේ කියලා කියන්නේත් නැහැ, වෙනස් එකක් කියලා කියන්නේත් නැහැ. ඉපදුනාට පස්සේ නේ බලන්න පින්නතුනි ඉපදෙන මුල්ම පිළිසඳ ගන්න මුල්ම අවස්ථාවේදී අපේ ශරීරය කොහොමද? ඇහැට නොපෙනෙන මට්ටමෙන් ආපු ගමනක් නේ. තනිකරම මේ ටික අනිත් ටිකෙන් ඒ විඥාණයෙන් ප්‍රතිසන්දි විඥාණයෙන් ඇති කළ දීපු ශක්තියට ආහාර ටිකෙන් ලැබුණු උපකාරයෙන් තමයි අද මෙහෙම කෙනෙක් නිර්මාණය කළ දීලා තියෙන්නේ. ආහාර ටික නොලැබුණා නම් මේක ලැබෙනවද? පින්නතුනි මේ ශරීරය පේනකොටම මතක තියාගන්න ওই ලක්ෂණය කියලා අපි හැඩවැඩ දැම්මට ওই ශරීරෙ මොනවද තියෙන්නේ? කබලින් කාර ආහාරය තියෙන්නේ. අපි කටෙන් ගත්තු මාළු, එළවලු, බත්, කිරි හොදි, ඉන්දියා පාප තමයි තියෙන්නේ. ආඩම්බර වුණාට වැඩක් නැහැ. මේ ශරීරය කියන්නේ කබලින් කාර ආහාරයේ නිර්මාණයක්. මේක තාමත් කබලින් කාර ආහාරයමයි. රූපේ වෙන හැඩේ වෙනස් වෙනයි දැන් මේක තව සතුට ආහාරයක්. ඕන වෙලාවක මේ ශරීරය වෙනස් සතුට ආහාරයක් වෙන්න පුළුවන්. කබලින්කාර ආහාරයේ ස්වභාවය ඒ ස්වභාවය වෙනස් කරමින් යන්නේ. කර්මයට අනුව අද අපට මෙවැනි ශරීරයක් නිර්මාණය කළ දුන්නා. දුනට පින්නතුනි මේක සැබෑ අපේ උරුමය නෙවෙයි. මෙන්න මේ ස්වභාවය පංච උපානස්කන්ධයේ ස්වභාවය යම්තාක් මට්ටමකට තේරුම් ගන්න පුළුවන් නම් ඒ තේරුම් ගත්ත ප්‍රමාණයට අපි දක්ෂයන් වෙනවා. අපි හරයක් කරා යනයි බවට පත් වෙනවා. ඒ වගේම ඒ පංච උපානස්කන්ධයේ තීරුම් ගන්න තමන්ගේ ළඟ ප්‍රධාන සංයෝජන දෙකක් දුර වෙනවා. ඒ තමයි අවිද්‍යාව සහ භව සංඥාව දෙක. අවිද්‍යාව කියන්නේ මේ ශරීරෙ දිගටම මට අයිති විස්තරොම තියෙනවා කියලා යමක් දැඩිව ගන්න ගතිය ටිකෙන් ටික අඩු වෙනවා. ඒ වගේම තණ්හාව කියන්නේ මේකට බැඳෙන ගතිය ටිකෙන් ටික අඩු වෙනවා. දැන් අපි ශරීරය ගැන ආඩම්බර වෙනවා, ආශා කරනවා. තමන්ගේ ශරීරය විතරක් නෙවෙයි, තමන් පරිහරණය කරන බඩු භාණ්ඩ, ඥාතීන් හැමදේම මගේ කියලා අද අපි අරන් ඉන්නේ. පින්නතුනේ මෙන්න මේ පංච උපානස්කන්ධය ගැන දැනුම ඇති වෙන්නේ නැති වෙන්න ලෝකයට ඇදෙන ගතිය, ලෝකයට ආශා කරන ගතිය, ලෝකය ගැන මුලා වෙන ගතිය ටිකෙන් ටික අඩු වෙනවා. අඩු වෙනවා කියලා කියන්නේ අනිත් පැත්තෙන් දුක් පීඩා ටික අපට එන්නේ නැහැ. දැන් අපි ශරීරයකට ආසා කරොත් මගේ කියලා ශරීරය විතරක් ලැබිලා නිකන් ඉන්නේ නැහැ. ඒ ශරීරය ලෙඩ වෙනකොට ලෙඩ ටිකක් බාර ගන්න ඕනේ. ශරීරය මහලු වෙනකොට මහලු වීමත් බාර ගන්න ඕනේ. පින්නතුනේ මේ දර්ශනේ ලැබුණොත් Taman ඇසුරු කරන ශරීරය ලෙඩ වෙනව මහලු වෙනව නැත්තේ නැහැ. නමුත් මේ මහලු වීමෙන් ලැබෙන දුක Tamanගේ කියලා ගන්නෙ නෑ ඉදාට අපි. ලෙඩ වෙන ශරීරයේ ලෙඩ වීම Tamanගේ කියලා ගන්නෙ නෑ. ලෙඩට ප්‍රතිකාර කරනවා. ලෙඩ වීමෙන් ඇතිවන දුක් ටික මානසික දුක් පීඩා ටික ඇති වෙන්නේ නෑ. මරණයට පත් වෙනවා. මරණයෙන් වෙන දුක් පීඩා ටික Tamanට එන්නේ නෑ. ඊළඟට දේශනා කරනවා මෙන්න මේ මාර්ගය මෙන්න මේ යථාර්ථය අවබෝධ කරගන්න නම් දැනුම විතරක් මදි. ඒ සඳහා ඔබතුමිය කිව්වාගේ සමත විදර්ශනා දෙක වඩන්නට ඕන. සමත විදර්ශිත තැම්පත් කරන විදිය භාවනාවක යෙදෙන්නට ඕන. ඒ වගේම නිතර අනිත්‍ය දුක් අනාත්ම නුවණින් විදර්ශනාවෙන් බලන්නට ඕන. බලන්න බලන්න තමයි මේ දැනුම ඉස්තර වෙන්නේ. මේක ඉස්තර වෙලා ඉස්තර වෙලා අපි නොතුනේ කවදා හරි දවසක අපට අවබෝධයක් එනවා යමක් දකිනකොටම මේ අවස්ථාවේ ඇතිවෙච්ච ලෝකයක් කියන කයට පේනවා. හරියට කණ්ණාඩි ළඟට ගිය ගමන්ම ඒ මොහොතේ රූපේ කණ්ණාඩි ඉස්සරහා නිර්මාණය වුණා වගේ මේ දකින රූප, ශබ්ද ආදී හැම දෙයක් ගැනම ඒ වගේ දැනුමක් Tamanට එනවා. අන්න ඒ දැනුම තුල තමයි පිනතුනි සැබෑටම අපේ වර්තමානයේ ජීවත් වෙන්නේ. ඒ දැනුම තුල තමයි අපේ දුක නිදහස් වෙන්නේ. ඒ දැනුම තුල තමයි අපේ ලෝභ, ද්වේෂ, මෝහ කියන අකුසල ධර්ම හිත කිලුට කරන, හිත දුක් පිටපත් කරන කෙලෙස් සියල්ලක්ම අපි දුරු කරන්නේ සමථ දර්ශනා කියන භාවනා තුලින්. ඒකෙන් අපේ පින්නතුනි අවිද්‍යාව භව තණ්හාව දෙක දුරු කරනවා. ඒ සඳහා අපි යලි යලි පංච උපාදානස්කන්ධය ගැන අවබෝධය අපි ලබන්නට ඕන. ලබන පින්නතුනි අපේ ජීවිතයේ සැබෑ හරයක් කරා යන පුද්ගලයන් බවට පත් වෙනවා. ඒකෙන් කියන්නේ අපි එදිනෙදා රැකිරක්ෂා දූදරන් යුතුයකම් ආදී කරන්නේ නැහැ කියලා. අපි ඒ සියලුම දේවල් කරන ගමන් ඒ සියයට වඩා වටිනාම ජීවිත දර්ශනයක් අපේ ජීවිතය තුල අපි ඇති කරගන්නවා. කිසිදු දෙයක ඇලීමක් ගැටීමක් ඇති නොවන විදිය මානසිකත්වයක් අපි හට ගන්නවා. එදාට පින්නතුනි බාහිර පුද්ගලයන්ට අපි උපහාලණය කරන්න බැරි වෙනවා. අද අපේ සතුට තීරණය කරන්නේ, අද අපේ දුක තීරණය කරන්නේ බාහිර රූප ශබ්ද ආදිය. බාහිර රූපයක් ශබ්දයක් වෙනස් කළා අපේ සතුට, අපේ දුක වෙනස් කරන්න පුළුවන්. නමුත් පින්නතුනි බුදුදහමේ කරන්නේ අත්ථ දීපා විහෙරත බික්ඛ වියත සරණාන අඤ්ඤ සරණා කියලා බුදුහාඳුරු පිරිනිවන් මංචකේ ඉඳ ගමන් දේශනා කළේ ඔබට ඔබ පිහිටක් වන්න, පහනක් වෙන්න. ඔබට කොච්චර දරුවෝ හිටියත්, කොච්චර ඥාතින් හිටියත් ඒ ඇත් අසරණ අය. ඒ ඇයටවත් පුළුවන් කමක් නැහැ ඔබට නියම සැනසීම, නියම පිළිසරණ ලබා දෙන්න. ඒ නිසා අපේ සැනසීම තමන් විසින්ම අවබෝධ කරගන්නට ඕන, ඇති කරගන්නට ඕන. ඒ සඳහා අපි මේ වෙසක් පොහොය දිනේ පිනතුන අදිස්ථාන කරගනිමු. ඒ සඳහා සියලුම ශක්තියෙන් සියලුම වීරිය අප තුළ තියෙනවා. වාසනා ගුණය සියලක්ම අපට තියෙනවා. අප අතීතයේ කරපු මහා පින්කමලානි සංස දැන් මේ භුක්ති විඳින අවස්ථාව. එහි ප්‍රතිඵල ලබා ගන්න ගමන් පිනතුනි මේ ජීවිතය අහිමි වෙන කලින් ලබන්න පුළුවන් ඉහළම ආධ්‍යාත්මික මානසික දියුණුව ඇති කිරීම සඳහා උපරිම වශයෙන් මහන්සි වෙන්න. ඒ වගේ මේ සඳහා මෛත්‍රියේ පෙරමුණ කරගත්තු දාන සීල භාවනා පින්කම් හැකි තාක් දුරට කරන්න. ඒ වගේම මේ විතරක් නෙවෙයි හොඳට අධ්‍යාපනය ලබන්න, හොඳට දැහැමිව ධනෙ උපයන්න. ඒ උපයන ධනයෙන් අනිත් අයට, රටට, ලෝකයට, ඥාතීන්ට, ආගම දහමට සේවය කරන්න. ඉතින් ඒ සඳහා ඔබ හැම දෙනාටම තෙරුවන් සරණින් නිරොග් නිරෝගී සම්පත් දිගාසිරි සම්පත් සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පින්තුනේ ජීවිතයේ සැබෑ හරයක් සොයා යන කෙනෙක්ගේ ජීවිතය තුළ තියෙන ඕන ලක්ෂණ ටික අපි සැබෑ සාරේ හැටියට මොකද ගන්න ඕන කියන කාරණේයි අද අපි මේ ධර්ම දේශනාවෙන් සාකච්ඡා කළේ. ඒ සාකච්ඡා කරපු කරුණු ටික සාරාංශයක් වශයෙන් ඔය අත්පත්‍රිකාවේ තියෙනවා. ඔබ කියවන්න. ඔබට අකමැති නම් අරගෙන ගිහිල්ලා අඟ දාන්න එපා. එහෙනම් මෙහෙ තියලා යන්න. ගෙනිලා කියවනවා නම් අරගෙන යන්න. ඔය බුදුහාඳුරගේ ශ්‍රී සද්ධර්මයේ අපේ පුද්ගලික අදහස් නෙවෙයි ඔයි. ධර්මයේ ගරු කිරීම, ගරු කරපු තරමටයි පින්නොත්නේ අපට ධහම ලැබෙන ජීවිතයට. ඒ ධහමට ගරු කරන්න, ඒ ධහමට ආදරය කරන්න, ඒ ධහම තමන්ගේ ජීවිතයේ කැඩපතක් කරගන්න. ඒ සඳහා ඔබ හැම දෙනාටම තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සම්පත්, දිගාසිරි සම්පත් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. රැස් කරගත් උතුම් පින්කමේ ආනිසංසයෙන් අද පින්කමේ දායකත්වයෙන් දරන ඒ කලින් නම් සඳහන් කළ මහත්මා මහත්මියතුළු හැම දෙනාටමත්, ඒ වගේම ඔබ අප නමින් මියගිය සියලු ඥාතීනොත් මේ පින් අනුමෝදන් වෙත්වා. එමිය ගිය සියලුම ඥාතීන්ගේ සතර භවගාමී ජීවිතය සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි සාදු කියලා ඥාතීන් දැස්සින් අනුමෝදන් කරමු. රැස් කරගත් උතුම් පින්කමේ බලයෙන් සම්මිය දෘෂ්ටික දෙවියනුත් මේ පින් අනුමෝදන්ව ඔබ හැම දෙනාටම දිව්‍යංගයේ දැහැමි රැකවරණ ආරක්ෂාව සල සේවා කිනේ ප්‍රතිමෙන් අපි දෙවියන්ට පුණ්‍ය අනුමෝදනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ධර්ම ශ්‍රවණය කිරීමෙන් දෙවෙනි ඥාතින්ද පින් අනුමෝදන් කිරීම ආදී වශයෙන් රැස් කරගත් මේ උතුම් පින්නම අනිසංසයෙන් පිනතුන හැම දිනාගේම මෙලව ජීවිත වාසනාවන්ත වේවා. නිදුක් නිරෝගී සම්පත් සැලසේවා. පරලෝ ජීවිත සුගතිගාමීව ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම තෙරුවන් සරණයි. Gracias.